we should have clear understanding what we practice, where we are going to. Buddha explains very clearly, I proclaim the liberation for those who know the path, who see the path. බුදුරජාණන් වහන්සේ වචන වලින් කිවතින් උන්වහන්සේ දේශනා කරනවා ඥානතෝහං භික්ඛවේ පස්සතෝ ආසනං වදාමි නොඅඥානතෝ නොපස්සතෝ කියලා. ආස්ත්‍රවංගේ ශේඛරී මහා දේශනා කරන්නේ ධන්න කෙනාට දකින කෙනාට කියලා දේශනා කරනවා. කුමක් ධන්න කෙනාටද කුමක් දකින කෙනාටද? ඒ තමයි චතුරාර්ය සත්‍ය දුක්ඛාදී මේ හතර ධන්න කෙනාටයි දේශනා කරන්න කියලා. විශේෂයෙන්ම මේ සතිපට්ඨානය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙස් දුරු කරන මාර්ගය. අවිද්‍යාව බැහැර කරන මාර්ගයේ. එතෙන්දී චතුරාර්ය සත්‍ය ගැන ආරම්භයේදීම යම්කිසි පැහැදිලි දැක්මක් තියෙනට ඕන. අනේ චතුරාර්ය සත්‍ය ගැන සඳහන් කරද්දී අපි බොහෝ විට හිතන්නේ අපි මේක හරියට සරණ දෙයක්. චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග හරියම ලේසි දෙයක් කියලා අපි හිතන්නේ නේද? නමුත් බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක සූත්‍රය දේශනා කරන්න කියලා ආරම්භෙදිම දේශනා කරේ මොකද්ද? උන්වහන්සේ දේශනා කරන්නේ පටිසෝතගාමී නිපුණං දුද්දසං අනුන් කියලා. මේක උඩුගම් බලන ධර්ම. මේක ඊටාම සියොම් ප්‍රඥාගෝචර දෙයක් මේක. මේක සරල දෙයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි ධම්මචක්ක සූත්‍රයේදිම දේශනා කරන්නේ ඒක උන්වහන්සේ පුබ්බේ අනුනුස්සති සුධම්මේසු චක්ක මුදපාදී ඥාන මුදපාදී පඤ්ඤා මුදපාදී කියලා. මට පෙර නොයසු විරෝධහම් සංඛාරණය කියලා. පෙර නොයසු විරෝධහම් ඇසක් කියලා කියන්නේ එහෙනම් අර චන්නමතියකින් දැනගත්තු ලෙඩවීම, මහලුවීම, මරණ ආදී සාමාන්‍ය කරුණු විතරක් වෙන්න බෑ. ඊට වඩා ගැඹුරු දෙයක් බුදුහාරු පසක් කළා. අන්නේ පසක් කරපු දේ ගැන ඊටාම සියුම් විග්‍රහයක් වෙන ස්ථානයක් තියෙනවා අභිධර්ම පිටකේහි සත්‍යයමකි. මේ කිතාබ වැදගත් ප්‍රකාශය. මේ ප්‍රකාශය තමයිට අපේ ඇස විවර කරන කාරණයක් වෙනවා. එහිදී සඳහන් වෙනවා දුක සත්‍ය කියන එක මොකක්ද කියලා. කායික දුක්ඛං චේතනික දුක්ඛං අපේත්වා අවශේෂං දුක සත්‍යං. කායික දුක්ඛං චේතනික දුක්ඛං දුක්ඛං ච දුක සත්‍යං කියලා කාරණේ. කායික දුකයි චේතනික දුකත් හැර යමක් වෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා. කායික දුකත්, චේතනික දුකත් හැර වෙනත් යමක් වෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා. Is there something besides physical suffering and mental suffering that is the noble truth of suffering? Again, the I says, කායිකං දුක්ඛං චේතනික දුක්ඛං දුක්ඛං ච දුක සත්‍යං ච. Physical suffering and mental suffering, the noble truth of suffering and the suffering. කායික දුක, චේතනික දුක තියෙනවා නේද? ඒකට දුක කියලා කියනවා. ඒකට දුක සත්‍ය කියලා කියනවා. දෙවෙනි ප්‍රකාශයට වඩා වැඩගත් වෙන පළවෙනි ප්‍රකාශය. පළවෙනි ප්‍රකාශය කරන්නේ යම්කිසි කායික දුක, චේතනික දුක තියෙනවා නම් ඒ දේ හැර යම්කිසි දෙයක් වෙනවා නම් අන්න ඒකටයි දුක සත්‍ය කියලා කියන්නේ. දැන් මේක මුලින් අහපු කෙනෙකුට හිතා ගන්න බැරි වෙන මොකද්ද මේ කියන්නේ කියලා. ඇතැමිට කේන්ති ගන්නත් පුළුවන්. ඇතැමිට බුදුහාඳුරගේ දේශනාවක් නෙවෙයි කියලා දමල ගහලා යන්නත් පුළුවන්. ඇයි මුළු ලෝකෙම හිතාගෙන ඉන්නේ දුකක් තියනවා නම් ඒක එක්ක කායික දුකක් වෙන්න ඕන, එක්ක චේතනික දුකක් වෙන්න ඕන. ඒ බැහැර දුක ගැන ලෝකෙ කවුරුවත් දන්නේ නැහැ. නිකන් මේ හිණකෙක්වත් දන්නේ. එතකොට බුදුදහමේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ දුක් විඳින නිසා නෙවෙයි, ඒක සත්‍යක් විදියට තියෙන දෙයක් නිසා එතන දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඊට අමතරව උදාහරණයක් කිව්වොත් බුදුහාමුදුරුවෝ සියලු දෘෂ්ටි ප්‍රහාණය කරන්නේ ධර්ම දේශනා කළේ. හැබැයි එහෙම කියපු බුදුහාමුදුරුවෝ සම්මාදිට්ඨිය කියලා කාරණයක් තියෙනවා. එතකොට සම්මාදිට්ඨිය කියන එකේ දිට්ඨිය කියන එක අර බැහැර කරන දෘෂ්ටියක් නෙවෙයි. ඒක දිට්ඨි සම්පන්න වෙන්න ඕන කියලා කියනවා. ඒක සම්පදාව. එතකොට එතන දිට්ඨි කියන වචනේ පාවිච්චි කරන්නේ අර දේශකයන් දෘෂ්ටි වලට හෝ වෙනත් සාස්ත්‍රෝචිය දානි දෘෂ්ටි වලට නෙවෙයි එතන දිට්ඨි කියන වචනේ පාවිච්චි කරන්නේ. එතන දිට්ඨි කියන වචනේ භාවිත කරන්නේ ප්‍රඥාවට කියන පරය වචන විදිහට. අන්න ඒ වගේම තමයි මේ දුක්ඛ සත්‍ය කියන කාරණය බොහෝ විට බඩියරට නාවේ බඩියර නිමැත්තේම පෙරදිගටවත් හරියට මේක ගිහිලා නැහැ. ඇයි ඒකට හේතුව දුක් සත්‍ය කිව්ව ගමම පිටේන එහෙනම් දුක් විඳින දෙයක් වෙන්න ඕන කියලා. දුක් විඳින නිසා නිවේතන දුක් සත්‍ය කියලා කියන්නේ ඒක විශේෂ පදයක් විදිහට සඳහන් කරන්නේ. එතකොට මෙන්න මේ දුක මොකද්ද කියන එක දැනගන්නට ඕන. මෙන්න මේ දුක හඳුනා ගැනීමේදී අපිට ඉතාම ප්‍රයෝජනවත් වෙන රෙෆරන්ස් එකක් මුණ ගැහෙනවා. පටිසම්භිදාමගේ චර්යානානත් ඥානය කියලා. චර්යානානත් ඥානය විස්තර කරන ඥානයන් තුනක් ගැන. විඥානචර්ය, අඥානචර්ය සහ ඥානචර්ය කියලා. විඥානචර්ය කියලා කියන්නේ මොකද්ද? අපට ඇසට යමක් මුණ ගැහෙන මුල් අවස්ථාව. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රිය වලට යම්කිසි අරමුණක් කණ්ඩායම් වෙන මුල් අවස්ථාව. ඒකට කියන්නේ විපාක මට්ටමේ අවස්ථාව කියලා. එතකොට ඇසට රූපයක් පේනකොට ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්සා වේදනා, රූප සංඥා, රූප සංචේතන. ඊට පස්සේ විපාක මනෝ ධාතු, විපාක මනෝ විඥාන ධාතු කියලා මේ අවස්ථා ගාන ඉක්මනටම පසුපල යනවා. මේ අවස්ථා සියල්ලටම කියන්නේ විඥානකාරය කියලා. මේ අවස්ථා ගැන විස්තර කරන්නේ නිර්රාග, නිමෝහ, නිදෝස ආදී වශයෙන්. මේ මුල් අවස්ථාව රාගයක්වත්, ද්වේෂයක්වත්, මෝහයක්වත් නෙවෙයි, මාන්නයක්වත් නෙවෙයි. මේ අවස්ථාව ඊටම පිරිසුදු අවස්ථාවක් ලෙස සැලකන්නේ. මේක දක්වනවා පකති පරිසුද්ධ මිදං චිත්තං කියලා. මේක තමයි අංගුත්තර නිකාය දැක්කේනේ පවස්තර මිදං වික්‍රේ චිත්තං කියලා. මේ මුල් අවස්ථාවේ තියෙන ස්කන්ධ පංචකේ විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. ඒකට කියනවා අව්‍යාකට කියලා. අන්නේ මුල් අවස්ථාවේ ස්කන්ධ පංචකේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒකට කියන්නේ විඥානචරය කියලා. අන්නේ විඥානචරයාවේ විපාක මට්ටමේ නැත්නම් අව්‍යාකට මට්ටමේ ස්කන්ධ පංචකයේයි මෙතන මේ දුක සත්‍ය විදිහට කියන්නේ. එතකොට මේ දුක සත්‍ය කියන එකට කරන්න ඕන දෙයක් තියෙනවා. දුක සත්‍යම් පරිඤ්ඤය. ඒ දුක සත්‍ය බැහැර කරන්න කියලාවත්, ඒ දුක සත්‍ය වඩන කියලාවත්, ඒ දුක සත්‍ය සාක්ෂාත් කරන්න කියලාවත් නැහැ. දුක සත්‍යට දේශනා කරන්න තියෙන දුක සත්‍යම් පරිඤ්ඤය. දුක සත්‍ය බැහැර කරන්න කියපු අය පිටිය බුදුරජාණන් ශ්‍රීගේ කාලේ. දුක සත්‍ය බැහැර කරන්නේ කොහොමද? දුක සත්‍ය බැහැර කරනවා නම් ඇස් දෙක වහගෙන ඉන්න ඕන, කන් දෙක වහගෙන ඉන්න ඕන කියලා. හරි, ඉන්ද්‍රිය භාන සූත්‍රයේ තියෙන පාරසාරී බ්‍රාහ්මණය කියන්නේ උත්තර මානවකයට. ඒගොල්ලන්ගේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇසෙන් රූප නොදක සිටීම, කනෙන් ශබ්ද නොඅසා සිටීම කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා, ඒක ඉන්ද්‍රිය භාවනා නම් එහෙනම් උපතේ මාධ්‍යයන් ඔබතෙන්ම බිහිර අය බාහිර ඉන්ද්‍රිය පුද්ගලයන් වෙන්න ඕන නේද කියලා. එහෙම වෙන්නේ නැහැ කියලා. එතකොට මුල් අවස්ථාව කියලා කියන්නේ විපාක මට්ටමේ අවස්ථාව. ඒක බැහැර කරන්න කියලා නැහැ. ඒක පිරිසිදු දැනගන්නයි කියලා තියෙන්නේ. එතකොට මේ මුල් අවස්ථාවේහි විපාක මට්ටමේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන විස්කන්ධ පංචකය ඒ මොහොතේ හටගන්නවා. හටගෙන එතනම නිරුද්ධ වෙනවා. හැබැයි ලක්ෂණය තමයි මේ මුල් ස්කන්ධ පංචකය තුලදී අපට යමක් පිරිසිඳ දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒක ඉතාම ඡායා මාත්‍රයක් විතරයි හඳුනා ගන්න තියෙන්නේ. වර්ණ රූපයේ, ශබ්ද රූපයේ, ගන්ධ රූපයේ, රස රූපයේ, පොට්ටබ රූපයේ කියලා ඒ අධ්‍යක්ෂණය ගන්න ඉතාම ප්‍රාථමික මට්ටමේ දැනුමක් විතරයි ලැබෙන්නේ. ඒක එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ මනෝවිඥාණයෙන් තමයි මේ සිද්ධිය නැවත සිහි කරලේක පිරිසිදු දැනගන්නේ. මෙන්න මේ නිසා විශේෂ ප්‍රකාශයක් දැක්වෙනවා ඥාන විභංගයේදී. න පංචේ විඥානේ කිංච ධම්මං පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාතවත්තා කියලා. පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් දැනගන්න බෑ කියලා. එහෙම කිව්වහම දැන් මේ ස්වාමීන් වහන්සේලාට මතකෙට මේ මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන විස්තර නොයෙක් තැන්වල චක්කු විඥානේ නේද හඳුනාගන්නේ, සෝත විඥානේ නේද හඳ අසන්නේ කියලා ප්‍රකාශ මතක් වෙයි. ඒවා වෙන වෙනම පරයවලින් දේශනා කළ තිනේක හේතුව. සාමාන්‍යයෙන් අපි කියන්නේ චක්කු විඥාණිය යමක් හඳුනා ගන්නවා කියන, සෝත විඥාණිය යමක් හඳුනා ගන්නවා කියලා. ඒ දේශනා කළ තියෙන්නේ ඇස ආදී මේ ආයතනවල සමුදේ නොදක, ඒ සමුදයන්තේ ඉන්න පෘථග්ජන ලෝකයාට අවිද්‍යාසගත ලෝකයක් හිතන විදියයි දක්වලා තියෙන්නේ. ජමුරින් ගියම ලක්ෂණය තමයි න පංචේ විඥානෙහි කිංච ධම්මං පටිවිජානාති අඤ්ඤතර අභිනිපාත මත්තා. පංච විඥානයන්ගෙන් අර විපාක මට්ටමේ තියෙන පංච විඥානයන්ගෙන් යමක් පිළිසින දැනගන්න බෑ. උදේ ඉන්ද්‍රිය අරමුණට පතිත වීම, කණ්ඨයක් වීම පමණයි වෙන්නේ. අපි මේ මොහොතේ රූපය වර්තමානයේ කවදවත් හඳුනා ගන්න බෑ කියලා කියන්නේ. රූපය නිතරම හඳුනා ගන්න. රූපය කිව්වහම මේ හැට පෙන රූපය තරක් නෙවෙයි. ඇසත් රූපය, රූපයත් රූපය, කනත් රූපය, ශබ්දයත් රූපය, නාසය, ගන්ධය, දිව, රස, ශරීරය, පොට්ටබ්බ මේ ඔක්කොම රූපස්කන්ධයට යනවා. මේව වර්තමානයේ තුල හඳුනා ගන්න බෑ කියලා කියනවා. මේව නිතරම හඳුනා ගන්නේ නිරුදුනාට පස්සේ. සරල උදාහරණයක් කිව්වොත් අපි මේ මොහොතේ වාඩි වෙලා ඉන්න ස්ථානය ගැන අපිට බලන්න බෑ. අපිට වාඩි වෙලා ඉන්න තැන බලන්න ඕන නම් වාඩි වෙලා ඉන්න තැනේ නැගිටින්න ඕන. නැගිටිට පස්සේ අපි බලන්නේ වාඩි වෙලා ඉන්න තැනද, වාඩි වෙලා හිටිය තැනද. අපි බලන්නේ වාඩි වෙලා හිටිය ස්ථානේ, අතීතය ගැන දකින්නේ. අපි වාහනයක් පදවනකොට නිතරම ඉස්සරහා බලාගෙන අපි drive කරන්නේ. කවදාවත් අපි රෝද හතර දිහා බලාගෙන drive කරන්නේ නැහැ. අපි පාරේ යනකොට නිතර ඉස්සරහා බලාගෙන යන්නේ. පඩිපෙළක් නගිනකොට ඉස්සරහා උඩ පඩි සමය බලාගෙන යන්නේ අපි. කකුල් දෙක බලාගෙන කවදාවත් අපි ඇවිදින්නේ නැහැ. රාත්‍රී කාලේ ටෝච් එක ගහගෙන යනකොට ඉස්සරහා දිහා බලාගෙන තමයි යන්නේ. කවදාවත් කකුල් දෙක ළඟට ටෝච් එක ගහගෙන අපි යන්නේ නැහැ. අපි නිතරම හිටගෙන ඉන්නේ නිරුද්ධ අතීතයේ. එතකොට දැන් අපට රූපයක් පේනවයි කියලා හිතනවනම්, ශබ්දයක් අහනවයි කියලා හිතනවනම්, ඒ හිතගෙන ඉන්න කොයි ස්ථානයේද? අර ඇස රූපේ චක්කු විඥාන නිරෝධයේ තැනයි මේ අපි ඉන්නේ. අතීත අරමුණේ අපි මේ හිටගෙන ඉන්නේ. අතීත අරමුණේ හිටගෙන ඉලාවේදී ඒක පසු බලන කිවර. ତොර අපි මේ හැම දෙයක් තේරුම් ගන්න මනෝවිඥාණයෙන්. මනෝවිඥාණයෙන් තේරුම් ගන්න විතරක් නෙවෙයි. ඒ මනෝවිඥාණය තේරුම් ගන්නකොට අර මුල් ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුදෙලා තියෙනවා. මෙන්න මේක තමයි සම්පූර්ණ අපේ ආධ්‍යාත්මික ගානමගේ තීරණය කරන ටර්නින් පොයින්ට් එක. අපි සසරෙන් නිදහස් වෙනවද, සසර ගමනේ යනවාද කියන එක අපාපටම තේරුම් ගන්න පුළුවන් ස්ථානය මේක. අපේ හිතර නිතරම රූප නිර්මාණය වෙනවා. ඕනෑම අවබෝධයක් අරමුණක් අපට ලැබෙන රූපයක් එක්ක. ඒ රූපේ පැනගෙන හැම අවස්ථාවකදීම අපේ රූපේ නිරුද්ධ ස්ථානක ඉන්නේ. මේකටම තමයි කියන්නේ අඥාන චර්යා කියලා. අර චර්යානත් ඥානේ ඥාන තුනක් ගැන විස්තර වෙනවා. එකක් තමයි විඥාන චර්යාව, අනිත් එක අඥාන චර්යාව, ඊළඟ ඥාන චර්යාව. විඥාන චර්යා කියන්නේ විපාක මට්ටමේ අවස්ථාව, ඇහැට රූපයක් පදිතන මුල් අවස්ථාව. අඥාන චර්යා කියන්නේ ඒක නොදැන නිරුද්ධ වෙච්ච දේ ඇතිදයක් හැටියට සමුදයන්තේ ඉඳලා ඒක තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් අවිද්‍යාව ගන්න අවස්ථාව. අන්නේ ගන්න අවස්ථාවේදී මොකද වෙන්නේ? මේ ඇහැට පේන රූපය, කනට ඇහෙන ශබ්දය බාහිර සත්‍යයක් කියලා ගත්තු ගමන් අපට බෝනස් ටිකක් හම්බ වෙනවා. මොනවාද බෝනස් ටික? අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතන. සම්පූර්ණ සර්කලයක ක්‍රියාත්මක වෙනවත්නම් වෙන්නේ ජාති පත්‍ය, ජරා මරණ, ශෝක පරිදේව දුක් දෝමනස්. එතකොට මේක තමයි සාමාන්‍ය සත්‍ය යන ගමන් මඟ. මේක තමයි අනුසෝතගාමී ධම්මඟ. මෙන්න මේ ගමන අනිත් පැත්තට හරවලා උඩුගම් බලයන්ට බුදුහාම දේශනා කළා අවිඤ්ඤායත්තේම අශේෂ විරාග නිරෝධ, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධ විඥාන නිරෝධෝ ආදී වශයෙන්. වෙනත් විදිහකින් කියනවා නම් අපිට සරල අපි නිතර අහපු උදාහරණයක් තියෙනවා මදුපිටික සූත්‍රයේ. මධුමිනික සූත්‍රය දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේච උපාදිත චක්කු විඥාන කියලා. මේක දිගටම ප්‍රපංච ඇතිවීම දක්වා විස්තරයක් සඳහන් වෙනවා. අපි මේ ප්‍රකාශය කටපාඩම් කරගෙන හොඳටම දේශනා කරනවා, දේශනාවටත් කරනවා. හැබැයි එහෙම කියන අපි බොහෝ විට මධුමිනික සූත්‍රයේ දෙවෙනි කොටස අපිගෙන ඉන්නේ නැහැ. දෙවෙනි කොටස මොකද කියන්නේ? චක්කුස්මින් අසති රූපස්මින් අසති මේ ආදී කතාවක් කියනවා. ඇස නැති කල්ලි, රූපේ නැති කල්ලි, චක්කු විඥානේ නැති කල්ලි මෙන්න මේ කතාවක් යනවා. එතකොට මුලින් කියන්නේ ඇස ඇති කල්ලි, රූපේ ඇති කල්ලි, චක්කු විඥානේ නැති කල්ලි කියලා අර පටිසම්පාදේ සර්කල් එක දේශනා කරනවා. ඊට පස්සේ දේශනා කරන මොකද? ඒ සර්කල් එක අනිත් පැත්තට යන ගේ සර්කල් එකෙන් මිදහස් වෙන හැටි. ඇස නැති කල්ලි, රූපේ නැති කල්ලි, චක්කු විඥානේ නැති කල්ලි. මේ මොකද කියන්නේ? මේ ඇත්ත නෑ කියන්නේ මොකද්ද? ඔන්න අපේ බුද්ධිය උරගා බලන් තියෙන ස්ථානය. මෙතන මේ ඇත්ත නැහැ කියන්නේ අසන්න වෙලාද? ඇතෙන් රූපේ නොබල ඉන්නවද? නැත්තම් මෙයා මිය ගිහිල්ලද? නැත්තම් මෙයා අඳගෙනද? ඇස නැති කල්ලි කියලා කියන්නේ ඇස නැති සහ ඇති, ඇට ඇති කල්ලි කියන එකේ වෙනසක් තියෙනවා. ඇස ඇති කල්ලි කියලා කියන්නේ නිරුද්ධ වෙච්ච ඇස ඇති දෙයක් හැටියට ගන්න කෙනා. ඇස නැති කල්ලි කියන්නේ මොකද්ද? ඇස නැති කල්ලි කියන්නේ නිරුද්ධ වෙච්ච ඇස ඇති දෙයක් හැටියට සමුදයන්ති දෙගෙන නොගන්න කෙනා. ඇසේ නිරෝධයන්ති ඉන්න කෙනා. ඇසේ සමුදයන්ති ඉන්න කෙනා ඇස ඇති කල්ලි, ඇසේ නිරෝධි පැති ඉන්න කෙනා ඇති නැති කල්ලි. ඇස නැති කල්ලි කියන්නේ ඇසේ නොබල ඉන්නවත්, ඇස අන්ධ වෙලාවත්, අහක බලන්නේ ඉන්නවත් නෙවෙයි. ඇස සාමාන්‍යස තියෙනවා තිබ්බට ඔහු ඇසේ නිරෝධයන් ස්පර්ශ කරන්නේ නෑ. ඇස රූපයක් දකිනකොට ඇසත් රූපය චක්කු විඥානයත් චක්කු සංපස්සයත් රූප සංඥාවත් රූප සංචේතන ආදි වශයෙන් මේ කරුණු ගානක් තියෙන ඔක්කොම නිරෝධ වෙච්ච බව තමයි දැනගන්න ලැබෙන්නේ. එහෙම දැනගන්නකොට මොහ අභ්‍යන්තරේ පැත්තට හැරිලෙන්නේ. ඔහු දකිනවා මේක දකින්නේ මනෝ විඥානයෙන්. ඒ මනෝ විඥානයත් අහුත්වා සම්බුදං හුතාන වේසති පෙර නොතිබි හටගෙන ඉතුරු නැතුන් නිරුද්ධ නැතලගෙන. මේකට කියන්නේ යත්තනාමච්ච රූපංච ආසී සම්ප්‍රෝජිති කියලා. නාම රූප දෙක ඉතුරු නැතුන් නිරුද්ධ වෙනවා කියන්නේ මේකයි. මෙන්න මේක තමයි දර්ශනය. මේ දර්ශනය කරන්නේ මොකද්ද? අර පංචස්කන්ධයේ තේරුම් ගන්නකට උදව් කරනවා. පංචස්කන්ධය කිව්වම අපි හොඳට දන්නවා ඒක මොකද්ද කියලා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. මේ තමයි වැඩක් කරුණ ටිකක් කියන්නේ. හොඳට මේ ටික අහගන්න, ගැටලුවක් තියෙනවා නම් අහන්න. එතකොට මේ වචන පහක් තියෙනවා, රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. අපි හිතන් ඉන්නේ මේ පහ හරිම සරලයි කියලා. කරුණේ ඇහුවොත් විඥානේ මොකද්ද කියලා අපි විස්තර කරනවා. රූපය මොකද්ද කියලා හෙවොත් විස්තර කරනවා. සංඥා මොකද්ද කියලා හෙවොත් හරි ලස්සනට විස්තර කරනවා අපි. මරිචු උපමා සංඥා ආදි වශයෙන් කියනවනේ. සංඥා බැහැර කරන සංඥාව හරි කරදරයක්. මොම් කියලා අපි කියනවනේ නේ. නමුත් වා කලමනා හරි වෙන්න ඕන. මේ වචන තිබ්බට වචනේ සමාන වුණාට ඒ වචනේ ඇතුළත් වන සන්දර්භය වෙනස්. නිකන් සරල උදාහරණයක් කියමු. එක මිනිහෙක් ඉන්නවා. අපි කියමු එයා සිරිපාල කියලා. එයා ගෙදරදී එයාගේ අම්මා තාත්තා ඉන්නවා. එයා යට කියන්නේ ගෙදරදී පුතා කියලා. ඒ සිරිපාලටම නෝන කියන්නේ මහත්තයෙක් කියලා. ළමයි කියන්නේ තාත්තා කියලා නැත්නම් අප්පච්චි කියලා. අල්ලපු ගෙදරයි කියනවා අංකල් කියලා හරි මහත්තයෙක් කියලා හරි කියනවා. එයාම වාහනේ ඩ්‍රයිව් කරනකොට රියදුර මහත්තයෙක්. එයා බස් එක යනකොට මගී. එයා වැඩ කරනකොට වැඩපලේ ඒ පුද්ගලයාට කියන නම කියනවා. ඇතැම් වෙලාවට විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. ඒ ඇතැම් වෙලාවට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ගුරුවරයෙක් වෙන්න පුළුවන්. වෙනත් හැකියාවක් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මිනිස්සෙම බස් එක යන වෙලාවක් තියෙනවා. එයාට කෙනෙක්ගේ බස් එකක් ගන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඒක එයා ගන්නවා. එතකොට එයා ගැට කපන්නේ කියලා. මේ වගේ එක එක තැන්වලදී මේ සිරිපාලකයක රෝල්ස් ප්ලේ කරනවා. එතකොට අපිට එක තැනකදී එක නිර්ණායකින් විතරක් මේ අහවල් කෙනා කියලා කියන්න බෑ. අන්නේ වගේම තමයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ වචන පහෙන් සමාන වචන තිබ්බට එක එක තැන්වල එක එක රෝල්ස් තමයි ප්ලේ කරන්නේ. එක තැනක තියෙනවා රූපය පිරිසිඳ දැනගන්න කියලා. එක තැනක තියෙනවා රූපය කිනගෙන තියෙන රූපය බැහැර කරන්න කියලා. මේ ආදී වශයෙන් කාරණා තියෙනවා. අපි කියමු සංඥාව කියලා. එක තැනක කියන සංඥාව පිරිසිඳ දැනගන්න කියලා. එක තැනක සංඥාව තියෙනවා මරිච උපමා සංඥා සංඥා මිරිගුවක් වගේ කියලා. එක තැනක කියනවා සංඥාව වඩන්න කියලා දස සංඥාව. විඥානයත් මේ වගේ. එතකොට අපි දැනගන්නට ඕන යමක් කිව්වහම මේක කොතනද තියෙන්නේ කියන එක ගැන පැහැදිලි ස්ථානගත කිරීමක් අපිට තියෙන්න ඕන විශේෂයෙන් ස්වාමීන් වහන්සේල විදියට. මේක තමයි අපේ ස්කිල් එක බලන ස්ථානය. මේක තමයි සකෝ කියලා කියන්නේ. නැත්තම් ඉන්ද්‍රිය කුසලතාවය කියන්නේ මේක. ආයතන කුසලතාවය කියන්නේ මේක. ස්කන්ධ කුසලතාවය කියන්නේ මේක. ඒක අපි ගත්ත උපාධි වලින්වත් අපේ රැකියාවෙන්වත් අපේ සමාජ මට්ටමෙන්වත් තීරණය කරන්නේ නැහැ. ඒක සම්පූර්ණ තීරණය වන්නේ අපි මේ කරුණු මනවින් දැන ගැනීම මත. එතකොට මේ රූප වේදනාදී යම් කිසි තැනක පිරිසිදු දැනගන්න කියලා කියනවා නම් ඒ කොතනද කියන්නේ? ඒ කියන්නේ අර දුක්ඛ සත්‍ය අර මුලින් එන තැන පරිඤ්ඤය කියන එකයි ඒ කියන්නේ. විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ පහයි මේ පිරිසිදු දැනගන්න කියලා කියන්නේ. එතකොට යම් කිසි තැනක ප්‍රහීණ කරන්න කියනවා නම් විඥානක් නැත්නම් චක්කෝ නැත්නම් සංඥා නැත්නම් සංඛාරං ප්‍රහීණ කරන්න කියලා කියනවා නම් ඒ ප්‍රහීණ කරන්න කියන්නේ මොකද්ද? අර අවිද්‍යාපච්චයන් සංඛාරා කියන සර්කල් එකේ තියෙන සංඥාව සංඛාරාදීව තමයි ප්‍රහීණ කරන්න කියලා කියන්නේ. ඒ වගේම තවත් දැනක වඩන්න කියලා තියෙනවා නම් ඒ වඩන්න කියන්නේ මොකද්ද? ඒ වඩන්න කියන තැන්වලදී රූපේ වඩන්න කියලා නැහැ. වඩන්න කියලා තියෙන ස්කන්ධ හතරේ වඩන්න තියෙන වඩන වෙලාවෙදී. මොකක්ද ඒ වඩන්න කියලා තියෙන්නේ? ඒ වඩන්න කියලා තියෙන්නේ ප්‍රඥාවත් එක්ක මුසු වෙලා යන ස්කන්ධ. කිරමන සූත්‍රයෙන් අනිත්‍ය සංඥා අනත් සංඥා අසුභ සංඥා ආදීන සංඥා මහන සංඥා ඒවද කියලා නෑ මරිචුකම සංඥා කියලා. ඒ සංඥාවට මිරිගුවක් කියලා නෑ. මිරිගුවක් වුවත් වරදින මේ වඩන වෙන්නේ. එතන තියෙන සංඥාව එතන තියෙන විඥාණය ප්‍රඥා නැමැති චෛතසිකත් එක්ක මුසු වෙලා තියෙන්නේ. ඒක වඩන්න ඕනේ ඒවා. ඒ විදර්ශනා වඩන අවස්ථාව. අත්‍යවික්‍රේ කම්මං අකන්න සුඛං අකන්න සුභ විපාකං කම්මක් හේ සම්පතී. කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂය කිරීමට හේතු වන කර්මයක් ගැන සඳහන් කරනවා ဒုတိယ කම් විභංග සූත්‍රයේ. මේ කියන්නේ ඒවා. මේකම චර්යානාත් ඥානෙහි ඥානචර්යා කියන කොටසට සම්බන්ධ කරලා තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන අවස්ථා, සෝවාන් ආදී මාර්ගවල අවස්ථා, මේ අවස්ථාවලට කියන්නේ ඥානචර්යා කියලා. ප්‍රඥාවෙන් නවස්තා. අන්නේ ප්‍රඥාවෙන් නවස්තා. වේදනා සංඥා සංඛාර විඥාන ඒ අවස්ථාවේදී වඩන්න ඕනේ. වරන් දෙවි කෙනෙක් හැවෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සඳහන් කරනවා මනෝනිවාරය සූත්‍රය බලන්න සංයුතනිකයි දේවතා සංයුත්තේ යම් තාක් විතරකෙනවා නම් ඒ සියලු විතරක දුරු කරන්න කියලා දෙවියෙක් කියලා කියනවා මනෝනිවාරය සූත්‍රයේ. යම් යම් මනෝ විතරකයන් එනවා දේ සියලු මනෝ විතරකයන් දුරු කරන්න කියලා. දැන් සමහර දේශ ගැන වංශල කියනෝනේ බණ වලටනේ. කිසිම එකක් නොසිතයි නේ නේ එනේ නේක ඇවිල්ලා යන්න දෙන්න කියලා නේද? හිත ඇවිල්ලා යන්නේ බලවල ඉන්නේ ඉනේ කියලා කියනවා. එහෙම හිටියම නිවන් දකින්න පුළුවන් කියලා කියනවා. එයාට කියන්න මනෝ නිවාරයේ සූත්‍රය කියවලා බලන්න කියලා. එයාට කියන්න ධම්මානුපස්සනාව බලන්න කියලා. මාසජ්ජපන්න සූත්‍රය එනේ නේක ඇවිල්ලා යන විතරක් බලන්න කියනවාද කියලා. අනෙතෙන්දී සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මම එහෙම දේශනා කරන්නේ නැහැ කියලා. එනේන මනෝ විතරකයන් දුරු කරන්න කියලා මම කියන්නේ නැහැ කියලා. යම්කිසි මනෝ විතරකයකින් රාග ద్వේෂ මොහ ඇති වෙනවා නම් අන්නේ විතරකය දුරු කරන්න. යම්කිසි විතරකයකින් ප්‍රඥාව දිනු වෙනවා නම් රාග ద్వේෂ මොහ දුරු වෙනවා නම් අන්නේ විතරක වඩන කියලා. මේකම තමයි ධම්මානුපස්සනාවේ සති සම්බොජ්ජංග යাদি බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරය දක්වන්නේ. ඒ වඩන ඕන විදිහට පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ කියන්නේ මොකද්ද? අර දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍යෙහි කාරණේ මෙසනා කරනවා. එතකොට යම්කිසි තැනක රූපය හෝ වේදනාව හෝ ඇස හෝ යම්කිසි තැනක පරිඤ්ඤය කියලා තියෙනවා නම් ඒ පරිඤ්ඤය කියලා කියන්නේ අර විපාක මට්ටමට සම්බන්ධ දුක්ඛ සත්‍ය කාරණයක් තමයි කියන්නේ. යම්කිසි තැනක ප්‍රහීණ කරන්න කියලා කියනවා නම් පහතම්මක් කියලා කියනවා නම් ඒ කියන්නේ අර පටි සම්බන්ධ සර්කල් එකට බැටිච්ච අවස්ථාවේ තියෙන කාරණයක් ඒ කියන්නේ. යම්කිසි අවස්ථාවක වඩන්න කියලා තියෙනවා නම් ඒ වඩන්න කියන්නේ ආරස්නක මාර්ගයට සම්බන්ධ වෙන අවස්ථාවක්. යම් ශාස්ත්‍රාවක සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ ඒ මාර්ගඵල සාක්ෂාත් වෙන අවස්ථාව, නිර්වාණ සාක්ෂාත් වෙන අවස්ථාව. එතකොට මෙන්න මේ හැකියාව අපට අනිවාර්යම තියෙනට ඕන. මේත් එක්ක අපට විශාල පරාසයක් අපේ ධර්ම මාර්ගයේ නිරාවරණය වෙනවා. අපි විසරද වෙනවා. වික්ඛෝ වික්ඛවේ වියත්තෝ විනීතෝ විසරදෝ කියලා කියන විසරද කියන බයක් නැහැ කියලා. බය නැහැ කියන්නේ මේ ධර්ම කාරණයක් ඇහුවම බය නොවන ස්වභාවයක් එනවා. දැන් මේ කරුණු ටික අපි හරියට දැන් නොගත්තොත් තමයි මිනිස්සු ඇවිල්ලා එක එක ප්‍රශ්න අපෙන් අහනවා. ආවල් හඳුරු මෙහෙම කියනවා, හඳුරු මේක හරියද වැරදිද මොකද්ද කියලා අපි ප්‍රශ්න අහනවා. එතෙන් අපිට හරියට උත්තර දෙන්න බැරි වෙනවා. ඒ බැරි වෙන්නේ මේ ස්කිල් එක අපි ළඟ නැති හින්දා. ඒකට ඕනම කෙනෙකුගේ මනක් ඇහුවට කමක් නැහැ. හැබැයි අහනකොටම අපි මෙන්න මේ ෆෝමැට් එකට අපි දාලා බලනවා. මෙයා මේ කියන්නේ මොකද්ද කියලා. එතකොට මෙන්න මේක තමයි දිට්ඨි උජුකා කියලා කියන්නේ. සීලක්ෂ සුයිසොද්දාන් දිට්ඨි උජුකා කියන්නේ මේකයි. සතර සතිපට්ඨානය වඩන කලින්ම මෙන්න මේ ගැන පැහැදිලි දැක්මක් අපේ තියෙන ඕන. චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා දැනගෙන තියෙන ඕන. ඒ චතුරාර්ය සත්‍ය හර විපාක මට්ටමේ අවස්ථාවට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒ දුක්ඛ සත්‍ය පාදක කරගෙන ජරාපි දුක්ඛ, ජාතිපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කියන ධම්මචක්ක සූත්‍රයේ තියෙන කරුණොත් ඒවටත් කියනවා දුක්ඛ සත්‍ය කියලා. අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකයට දුක්ඛ කියලා කියනවා. ඒක පාදක කරගෙන ඒක අවිද්‍යාවෙන් අරගෙන ඇති කර ගන්නා වූ ජරා මරණ ආදියට දුක්ඛ සත්‍ය කියලාම කියලා තියෙනවා. ඒකෙන් හටගන්නේ කි කොහොම එක තැනකට ලින්ක් කළා, එකතු කරලා සංකීර්තේන පංච පාදන කන්දා දුක්ඛ කියලා කියලා තියෙනවා. ඇයි එහෙම කියලා තියෙන්නේ? එහෙම කියලා තියෙන්නේ අර ස්කන්ධ පංචකය පාදක කරගෙන මේක ඇතිවන නිසා. ඒෙන් බැහැර දෙයක්වත් නෙමෙයි. ඒෙන් බැහැර දෙයක්වත් නෙමෙයි, ඒකත් නෙමෙයි. එතකොට යම්කිසි වෙලාවක දුක තියෙනවා නම් ලෙඩවීම, මහලවීම, මරණ ආදී දුකක් තියෙනවා නම් එතන දුක සත්‍යයක් තියෙනවා. හැබැයි දුක සත්‍ය තියෙන හැම තැනම දුක නැහැ. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. හැම බස් එකක්ම බස්සෙකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. හැම දුකක්ම ලෙඩවීම, මහලුවීම ආදී හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? දුක සත්‍ය තියෙන ඒ දුක් නොවිඳින පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒ කවුද? ඒ තමයි රහතන් වහන්සේ. රහතන් වහන්සේ දුක සත්‍ය බැහැර කළ නැහැ. දුක සත්‍ය පිරිසෙන් දැනගෙන ඇදී. රහත් වෙනකොටම දුක සත්‍ය බැහැර කරන්න වෙනවා නම් මොකද වෙන්නේ? රහත් වෙනකොටම දුක සත්‍ය බැහැර වෙනවා නම් මොකද වෙන්නේ? එහෙනම් රහත් වෙනකොට පිරුණ පනත්තු. රහත් වෙනකොටම පිරුණ පාන කතාවක් තියෙනවා. හැබැයි ඒක අනිවාර්ය කතාවක් නෙවෙයි. ඒක සමසීසී කියලා අවස්ථාවක් තියෙනවා. එතකොට දුක්ඛ සත්‍ය කියන එක බැහැර කළ යුතු දෙයක් නෙවෙයි. ඒක පිළිසින් දැනගන්න ඕන දෙයක්. ඒ කාර්ය විපාක මට්ටමේ අවස්ථාව රහතන් වහන්සේට විපාක මට්ටමේ ටිකක් තියෙනවා. ඒක අව්‍යාකට විදියට. හැබැයි උන්වහන්සේකින් නව කර්ම වලට ගිහිල්ලා අර අවිද්‍යා මත්‍ය සංඛාරා කියන පරිසම්පද සර්කලෙකට උන්වහන්සේ වැටෙන්නේ. උන්වහන්සේ දිත්තේ දිට්ඨ මත්තං, සුති සුත මත්තං, මුතිය මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. උන්වහන්සේ අර ස්කන්ධ ධාතු ආයතනවල නිරෝධයන් තියෙන්නේ. අපි සමුදයන් තියෙන්නේ. අපි එක නිරුද්ධ වෙච්ච එක ඇති දෙයක් හැටියට තාම අරගෙන බාරාහවේ පංචස්කන්ධෝ බාරහාවෝති පුග්ගලෝ බාරාදාන දුක්ඛං ලෝකේ. මෙන්න මේ බර දරාගෙන යන දුක අපි විඳිනවා. ඒකෙන් දුර වෙන නම් බාරණිකේ මනසුකං සුකේටපත් වෙනොත් නම් අර නිරුද්ධ වෙච්ච එක නිරුද්ධ වෙච්ච දේ හැටියට දැනගන්නට. අන්නේ දැනගන්න වැඩ පිළිවෙල තමයි මේ අසා දැනගත්තු සුතමේ යන්නේ දැනගත්තු දේ යථාර්ථයක් බවට පත් කරන වපසරිය භූමිය පිය උරුමය සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරිත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ සතිපට්ඨාන වාසය කරන කියලා. එතකොට අපි අද තේමා වෙච්ච මේ සතිපට්ඨාන තුල වාසය කරනවා කියලා කියන්නේ කායේ කයනපස්සේ විහෙරති කියලා කියන්නේ රූපස්කන්ධයේ පිටින් දැනගන්න. වේදනාසු වේදනපස්සේ විහෙරති කියලා කියන්නේ වේදනස්කන්ධය ප්‍රකට කරගන්න. චිත්තේ චිත්තානපස්සේ විහෙරති කියලා කියන්නේ විඥානස්කන්ධය ප්‍රකට කරගන්න. ධම්මේසු ධම්මානපස්සේ විහෙරති කියලා කියන්නේ සංඥා සහ සංඛාර කියන ස්කන්ධ දෙක පිළිසින් දැනගන්න. එතකොට මෙන්න මෙතෙන්දී ඉතාම වැදගත් ප්‍රකාශයක් සම්මුතනිකායේ සතිපට්ඨාන සම්මුතියේ විභංග කියලා සූත්‍රයක් තියෙනවා. මේක ඉතාම වැදගත් සූත්‍රයක්. මේ සූත්‍රයේ තියෙන ප්‍රකාශය තමයි මහ සතිපට්ඨාන සූත්‍රේවත් පැහැදිලිව විස්තර වෙන්නේ නැහැ. නමුත් ඒකේ අන්තර්ගතය තියෙනවා. නමුත් වචන වශයෙන් නැහැ. මෙන්න මේ විභංග සූත්‍රයෙන් තමයි වර්තමානයේ ලෝකයේ දේශනා සඳහන් කරන සතිපට්ඨානයත් මයින්ඩ්ෆුල්නස් එකත් බුදුදහමේ මයින්ඩ්ෆුල්නස් එකත් එකක්ද දෙකක්ද කියලා අපිට බලන්න තියෙන ස්ථානය. නැත්තම් අපට වරදිනවා. අපි හිතනවා හවල් යන මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන බුදුදහමේ කියන එක නේද බලන්න ඉතින් කොච්චර අවුරුදු 2500කට කලින් කියුවේ ගොල්ලන් දැන් ඔය ඉතින් කට්ටියට තේරලා තියෙන කියලා අපි හිතනවානේ. දැන්වත් තේරලා නැහැ කට්ටියට. විමන සූත්‍රයේ දේශනා කරනවා සතිපට්ඨාන වූ භික්ඛවේ දේශිස්සාමේ සතිපට්ඨාන භවනංච සතිපට්ඨාන භවනාගාමී පටිපදංච. බුදුසමස්ස දේශනා කරන මහණෙන මානුබලාට සතිපට්ඨානය දේශනා කරනවා සතිපට්ඨාන භවනා දේශනා කරනවා සතිපට්ඨාන භවනාගාමී පටිපදාව දේශනා කරනවා කියලා. මෙන්න මේ තුන දැනගත්තොත් තමයි අපි සතිපට්ඨානය දැනගත්තා වෙන්නේ. ඒ මොකන්ද සතිපට්ඨානය කියලා කියන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරෙහි සිත පිහිටුවා ගැනීම වර්තමානයේ තුල. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ මොකද්ද? සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. අර වර්තමානයේ අල්ලගත්තු එකෙහි සමුදේ බලන එක, ඒකේ නිරුද්ධ වෙච්ච එකේ අනිත්‍යතාවය බලන විදිහ. සතිපට්ඨාන භවනාගාමිනී ප්‍රතිපදාව කියලා දේශනා කරනවා. ඒ කියන්නේ ආරස්නගේ මාර්ගය. ඒ ආරස්නගේ මාර්ගය ආරම්භ වන්නේ සම්මාදිට්ඨියෙන්. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ආරම්භ වලින් සඳහන් කළ චතුරාර්ය සත්‍ය තමයි මේකේ ලින්ක් එක. We are discussing a very special topic in Buddhism which is mindfulness. When Buddha explains mindfulness, he explains at the beginning of the path of liberation, we should cleanse the path. We should have virtue or moral life. And also we should have clear vision. That is very important. What is the vision? According to Vibhanga Sutta, the Buddha says, you should know mindfulness, mindfulness meditation, and the path that leads to mindfulness. Mindfulness is very important in Buddhism. It is like the heart of Buddhism. When we listen to mindfulness, we usually think that most people say that You should forget your past and future. You should keep your attention in the present moment. They say that is the mindfulness. Actually, Buddhism never says us to forget anything. If we forget something, that is a very big mistake. When we practice mindfulness, actually our memory gradually increases. Forgetting is a big mistake, but forgiveness is a good quality. Buddhism never says us to forget anything. Buddha says here in mindfulness, mindfulness depends on the conventional truth in the present moment. Mindfulness belongs to the conventional truth. Mindfulness means keeping our attention in our body, feeling, consciousness, and mind objects. Mindfulness meditation means reflecting on impermanence or insight meditation. The path that leads to getting rid of suffering or the path that leads to practice mindfulness is that the Noble Eightfold Path. It starts with the understanding of the Four Noble Truths. එතකොට මෙන්න මේ තුන පැහැදිලිව අපි හඳුනා ගන්න ඕන. මයින්ඩ්ෆුල්නස් එක කියන්නේ සම්මුති සත්‍ය තුල තියෙන්නේ. ඒකෙන් අපි ගච්ඡන්තෝ ආගච්ඡාමි ඉති පජානාති, සයනෝ ආසයනෝ ඉති පජානාති, ගතේ හිතේ නිසින්නේ සුත්තේ ජාගිරිතේ සම්පජානකාරී හොති. නැත්තම් ධාතු මනසිකාරයේදී පටවියාපෝ තේජෝ වායෝ මේ ඔක්කොම රූපය ගැන කතා ටිකක් කියනවා. හැබැයි මේක පර්මාසත්‍යයට යන්නේ නැහැ. මේක ඉන්සයිඩ් මෙඩිටේෂන් එක නෙවෙයි. මේක හරියට සඳහන් කරනවා ආයුමන ලක්ෂණ කියලා. හරියට ගොයන් ටිකක් හපනකොට එක අතකින් ගොයන් ටික මිටට ගන්නවා වගේ. මේක සතිපට්ඨානය. මේක සමතය. මේක සමති සත්‍ය තුල තියෙන දේ. මේ සම්මුති සත්‍ය තුල තියෙන දේ අපි අරගෙන ඊළඟට තව දෙයක් කරන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි සතිපට්ඨාන භාවනා වඩන්නට ඕන. ආස්වාද ප්‍රසන්නිය දිහා බලලා නැත්නම් සතර ඉරියව්ව දෙස බලලා නැත්නම් ධාතු මනසිකාරය දෙස බලලා නව ජීවිතකේ බලලා දෙතිස් ගුණපේ බලලා වර්තමානයේ තුල සතිමත් බව සමාධිය ඇති කරගෙන අපි ඊට පස්සේ බලන්නේ මොකද්ද? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. මේ රූපය හටගත්තේ කොහොමද? ආහාර සමුදයෝ රූප සමුදයෝ. ආහාර නිරෝධා රූප නිරෝධෝ. කවණිකාර ආහාරයෙන් මේ ආහාරය නිසා රූපය හටගත්තා. ආහාර නිරෝධයෙන් මේ රූපය නිරුද්ධ වෙනවා කියලා දකිනවා. එන්න මේකයි විදර්ශනා කියලා කියන්නේ. එතකොට ඇසට දකින්න රූපය ගැන මේක සතර මහා භූත රූපණයක් හැදලා තියෙනවා. නැත්නම් සාමාන්‍ය සජීවී රූපයක් නම් මේක දෙතිස් ගුණපය, මේක ධාතු වලින්, මේක නව ජීවිතයටපත් වෙනවා කියලා. ඒක බලන එක වර්තමානයේ තුල සිට තියා ගැනීම ඒක සතිපට්ඨානය. ඒක සමතේට යන්නේ. ඒ සමතේ තුල ඉඳගෙන ඒ සතිමත් බව ඉඳගෙන මොකද කරන්නේ? මේ රූපේට මුල් වෙච්ච එක මේ මං මේ මොහොතේ දකින දේ රූපයට මුල් වෙනකොට මේ රූපේ නිරුද්ධ වුණා. ආහාරයෙන් හටගත් වේ ආහාරයෙන් නිරුද්ධ වෙනවා කියලා ඒක අනිත්‍යතාවය බලන එක. ඒ අනිත්‍යතාවයෙන් බැලීමත් එක්කම ඉදිරිපත තියෙන රූපේ නිදහස් වෙනවා තමයි. මේක තමයි කියන්නේ අනුත්පාද නිරෝධය කියලා. ලෝකේ කාරණා දෙකක් සඳහන් කරන ලෝකයේ දාර්ශනිකයෝ විද්‍යාඥයෝ. එකක් තමයි උත්පාද නිරෝධය. ඒ කියන්නේ මේ බාහිර ලෝකයක් තියෙනවා. මේව ධාතු වලින් හැදලා තියෙන්නේ, ඇටම් වලින් හැදලා තියෙන්නේ. මේක කැඩිලා බිඳලා යනවා, මේක විනාශ වෙනවා, මේක තත්පරයකට මෙච්චර වාර ගණක් වෙනස් වෙනවා. නිරුද්ධ වෙච්ච රූපය ඇති දෙයක් හැටියට අවිද්‍යාව අරගෙන ඒ අවිද්‍යාවෙන් ගත්ත රූපය අපි විශ්ලේෂණය කරනවා. ඒක කොච්චර බැරුවත් අපි දුක අනාත්මය තේරුම් ගත්ත වෙන්නේ. ඒක කොච්චර තේරුම් ගත්තත් දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒක කොච්චර තේරුම් ගත්තත් අවිද්‍යාවෙන් දශමයක් අත් වෙනස් වෙන්නේ. ඒක කොච්චර තේරුම් ගත්තත් එවලට ඕන නම් ටිකක් රාගය අඩු කරගෙන ඉන්න පුළුවන්. ආයෙත් මේ වගේ තිබ මට්ටමට එනවා. එහෙනම් බුදුදහම මොකද දේශනා කරන්නේ? බුදුදහමෙන් අනුත්පාද නිරෝධය දේශනා කරන්නේ. අනුපාද නිරෝධය කියන්නේ මේ ඉදිරියේ රූපේ දකිනකොටම මේක තේරුම් ගන්න අවස්ථාවෙන්ද රූපේ නිරෝධ වෙලා කියලා බලන එක. ඒක වන්නත් එකමයි රාගයට දේශයට ඉතුරු වෙනවත් තැනක් නැහැ. අහසේ තාරකාවක් දකිනකොට ඒ තාරකාව ලස්සනයි කියලා කියන්න පුළුවන්. ඒ තාරකාවේ පින්තූරයක් ගන්නත් පුළුවන්. හැබැයි අපි ඒක දන්නවා නම් ඒ තාරකාව මේ වන විට ආලෝක වර්ෂ 100 ගණනකට කලින් ආව ආලෝකයක් මට පේන්නේ. මේ මොහොතේ ඒ තාරකාව තිබිච්ච තැනවත් නැහැ. ඒක විනාශ වෙලා කියලා අපි දැක්කොත් අපේ තාරකාව ගැන ආසාවක්වත් අමනාපයක් හටගන්නවද? තාරකාව බලන්න පුළුවන් ලස්සනයි කියලා කියනත් පුළුවන් පින්තූරයක් අර ළඟම තියාගන්න පුළුවන්. හැබැයි අපි ඒක ආස කරන්නේ නැහැ. අපි දන්නවා ඒක දැන් තිබිච්ච තැනවත් නැහැ කියලා. අන්න ඒකම තමයි මේ මොහොතේ දකින රූපයේ ඇස. සබ්දේ, ගන්ධේ, පොට්ටම්බේ රසේ මේ මොහොතේ දැනෙන එකක් නිරුද්ධ වෙලා තියෙනවා. අර අහසේ තාරකාව නිරුද්ධුණා වගේ මේ මොහොතේ දකින සියලක්ම බාහිර රූපෙින් නිරුද්ධ වෙලා තියෙනවා. හැබැයි එකෙන් බාහිර රූපයක් නැහැ කියන්නේ මෙන්න මේකයි බුදුදහමයි විඥානවාදයේ වෙනස. විඥානවාදී කියන්නේ බාහිර කිසිම රූපයක් නැහැ ඔක්කොම මානසික මාවගත දෙයක් කියලා. බුදුදහම විඥානවාදයට වැටෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? పంచభోకార బయట సత్యం ఇడియట రూపస్కంధ్యం అనవనో విపాక మట్టమిది రూపే తీయనమ హబై ఏ రూపే తీరనేవన్నే పుద్గలట సాపేక్షం పుద్గలట సాపేక్షో కేన పుద్గలయగే మనసట సాపేక్షవ మనసట సాపేక్షవ ఎసాది ఆయతనిక నిర్మాణకల దిల తీయనమ ఏ ఆయతనడ సాపేక్షవ బాహ్య రూపే పే బాహ్య రూపే తీయన విదిరనేవ ప్రపేన్ని බාහිර රූපේ පේන්නේ ඇසෙන් නිර්මාණය කළ දෙන විදියට. ඇස තීරණය කරන්නේ මේ මොහොතේ වර්තමානයේ මානසික ස්වභාවයට අනුව. දැන් බලන්න අපි ආසේ කුමක් හෝ බලනකොට අපට කාරකාවක් වගේ පේනවා. අපි එක ටිකක් සිවුම පේන අන්වේෂයක් දුරේක්ෂයක් ගන්න බලනවා. බලනකොට පේන එක එක තාරකාවක් නෙවෙයි සෞර ග්‍රහ මණ්ඩලයක් කියලා. සෝලාර් සිස්ටම් එකක් කියලා අපිට පේනවා. ඊට පස්සේ සිවුම උපකරණයකින් බලනවා. බලනකොට පේන එක ගැලැක්සියක් කියලා. සෝලාර් සිස්ටම් ලක්ෂ ගණනක් තියෙන ගැලැක්සියක් කියලා අපිට පේනවා. ඊටත් වඩා සියුම් උපකරණකින් බලනවා අපි. බලනකොට පේන එක එක ගැලැක්සියක් නෙවෙයි ගැලැක්සීස් බිලියන ගණනක් කියලා. එතකොට එන මොකද සත්‍යය? අර මුලින් දැක්කේ එක තාරකාවද? සෞර ග්‍රහ මණ්ඩලයද? ගැලැක්සියද? ගැලැක්සීස් මිලියන ගණනද? බිලියන ගන්නද? මොකද සත්‍යය? සත්‍ය කියන එක සමුදි සත්‍ය තුල තීරණය වන්නේ ඉන්ද්‍රිය වලට සාපේක්ෂව. එතකොට ඒක තීරණු යන ලෙන්ස් එකේ ප්‍රමාණයට. අපිට දැන් මේ ලෙන්ස් පහක් ලැබිලා තියෙනවා. ඇස් කන නාසය දිව ශරීරය කියන මේ ලෙන්සස් මේවා. ඒ ලෙන්සස් වලට අපි ප්‍රීපේඩ් කරලා තියෙනවා. කලින් ගෙවලා තියෙනවා. ඒ ගෙව ප්‍රමාණයට අනුව තමයි මේ ලෙන්සස් ලැබිලා තියෙන්නේ. ඒ ලෙන්සස් වලට අනුව තමයි බාහිර ලෝකේ අපි මේ අත්දින්නේ. හැබැයි ඒ කලින් ගෙවපු ඒවා ඕන මොහොතක කල්ලිකුත් වෙන්න පුළුවන්, ගාස්තු ඉවර වෙන්න පුළුවන්. සමහර අයගේ මරණසන මොහොතේ අර කලින් ගෙවපු ගාස්තු ඉවර වෙනවා. ඉවර වෙලා ළඟට එන අය වැරදි විදිහට පේන්නේ. දරුවෙක් ඇට අපිට කෑම ටිකක් අරගෙන එන තාත්තගේ ළඟට ආත කෑ ගහන මෙන්න මාව මරන්න එනවා කියලා කෑ ගහනවා. යාඩ පෙන්නේ ආයුධයක් අරන් එනවා වගේ පෙන්නේ. සමහර අය ඉන්නවා ජීවිත කාලෙදිම ලිංග විපර්යාස වෙනවා. මේ අර කලින් ගියෝ එක මේ ජීවිත කාලෙම වෙනස් වෙන හැටි. ඉතින් මෙන්න මේ වගේ ලෝකයක් තමයි අපි පරිතිලනය කරන්නේ. එතකොට මෙන්න මේ සතිපට්ඨානෙ වැඩීමේදී සතිපට්ඨානය කියන්නේ මේ අත්‍යත්‍ය තීරුමන මාර්ගයේදී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ දේවල් වලට අවබෝධ වෙන විදිහට කාය වේදනා චිත්ත ධම්ම කියන හතරේ සිත වර්තමාන තුල පිහිටුවා ගැනීම. එතන පිහිටුවාගෙන ඉන්න ගමන් ඒකට කියන්නේ අර ගොයන් ටික එකකින් අල්ලගත්තා වගේ අල්ලගෙන ඉන්න ගමන් අනිත් අතින් මොකද කරන්නේ? ඒක විදර්ශනාව, ඒක ඡේදන ලක්ෂණ කපා හරිනව. මොකද්ද මේ ඉස්සරහ පේන රූපේ නොවන විදිහට අපි සම්පූර්ණයෙන්ම අවිද්‍යාවේ පැත්ත ටික කපලා. එතකොට තමයි බාහිර ඉදිරියේ තියෙන රූපේ නිදහස් වෙනවා. හැබැයි රූපේ නිදහස් නා කියලා මේ හිතන හිත ආත්මීය දෙයක් විදියට නිත්‍ය දෙයක් හිතට ගන්න නැහැ. ඒ මනසත් ඒ මනෝ විඥානයත් අහුත්වා සම්බතං උතන බවිස්සති පෙරණ තිබි හටගෙන ඉදුන ඇතුව නිරුද වෙනවා කියලා තත්ත විචක්කති කියලා කියනවා. ඒ ඒ මොහොතේ විතක්කණය කරන විදර්ශනවල යත් නාමං රූපංච අසී සංසෘජිතී කියන මේකයි. යකින් තැනක නාමයක් රූපයක් ඉතුරු නැතුම් නිරුදනාගෙන මේක. ඉතුරු නැතුම් නිරුදනා කියන රූප නොබල ඉන්නවත් මරණයට පත්වීමවත් නෙවෙයි. අර සමුදයත් ඉඳලා නැත්තම් උත්පාද නිරෝධය ඉඳලා අනුත්පාද නිරෝධය කරා ගමන් කිරීම. මෙන්න මේ යථාර්ථයට යන්නට නම් නිකම් බෑ. මුලින්ම සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව දැනගෙන ඉන්නට ඕන. ඒ මොකද්ද? අය මේ මාර්ගය වටන්නේ ගොමංගෝ. මේ ආරස්තික මාර්ගයමයි. සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී අංගවලින් යුක්ත මෙන්න මේ ආරස්තික මාර්ගය හොඳින් දැනගත්තු කෙනාට තමයි ඒක තමයි මැප් එක. ඒ මැප් එක මුලින් දැනගන්නට ඕන. නැවිගේටරේට ඇඩ්‍රස් එක මුලින් දාගන්න ඕන. නැතුව කොච්චර වේගෙන් drive කරත් නැවිගේෂන් එක නැත්නම් අපි destination එකට යන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ මුලින්ම අපි මේක තමයි කියන්නේ ඥානතෝහම් වික්‍රේ පස්සතෝ ආසමණං කයං වදාමි නොඥානතෝ නොපස්සතෝ කියන්නේ. දන්න කෙනාට දකින කෙනාට මා නිවන පනවන කියන්නේ මේකයි. මේකම තමයි දේශනා කරන්නේ සම්මාදිට්ඨි පුරේණවා කියලා. සම්මාදිට්ඨිය මුලින් යන්න ඕනේ කියන්නේ මේකයි. සම්මාදිට්ඨිය දැනගන්නකොට නොලෙජ් එකක් විදියට ගන්නකොට සම්මාදිට්ඨිය මුලින් යන්නේ. හැබැයි වඩනකොට කොහොමද? වඩනකොට සීලේ පිටින්නේ නරුස්සපන්නේ. වඩනකොට සීලේ මුලින්. නැවිගේටරේට ඇඩ්‍රස් එක දානකොට දාන්නේ ඩෙස්ටිනේෂන් එක මම දාන්නේ. අවසානයේ හවුස් නම්බරේ ඉඳලම දාන්න ඕන. තාම තමන් හිතන්නේ ගිහිල්ලා නැහැ. නමුත් අවසාන ගමනාන්තයේ දාල තමයි පටන් ගන්නෙ. ඒ වගේ තමයි සම්මාදිට්ඨි පුරේණවන් කියලා කියන්නේ. හැබැයි යනකොට කොහොමද යන්නේ? යනකොට ඉන්න තැනෙන් එළියට බහැලා වාහනෙට නැගලා එතනින් නම් drive කරගෙන ඉන්න තැන යන්නේ. ඒක තමයි සීලේ පදිට්ඨය නරෝසපඤ්ඤෝ කියලා කියන්නේ. වඩනකොට සීල සමාධි ප්‍රඥා දැනගන්නකොට ප්‍රඥා සීල සමාධි අපිට බොහෝ කලක් ප්‍රශ්නයක් තියෙන මොකද්ද? සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධිද කියලා නේ? උත්තරෙ මෙන්න මේ. දැනගන්නකොට ප්‍රඥා සීල සමාධි නැත්නම් සම්මාදිට්ඨි පුරේ යවන්. වඩනකොට සීල සමාධි ප්‍රඥා. හැබැයි අර මුලින් කියන ප්‍රඥාව අවසාන ප්‍රඥාව නෙවෙයි, ඒක සුතමේ ඥානෙ, සුතමේ ප්‍රඥාවයි. ඒක දැනුමක් විදිහට විතරයි එතන තියෙන්නේ. ඒ සුතමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා, භාවනාවේ ප්‍රඥා සේයි ඒක තවදුරටත් කඩන්නට ඕන. ඒකේ පරිපූර්ණත්වය තමයි අරහතේ කියලා කියන්නේ. සේක පුද්ගලගේ ප්‍රතිපදාවන් ගන්නයි අටංග සමනාගතෝ සේකෝ රහතන් වහන්සේ දහයෙන් යුක්තයි සම්මාඥාන සම්මන්ත්‍රිතෙක්. දසංග සමනාගතෝ හරහ. එතකොට මෙන්න මෙතන අපි දැනගත්තොත් මෙතන තමයි සද්ධාති තථාගතස්ස බෝධිය කියලා කියන්නේ. ශ්‍රද්ධාව හටගන්නේ මෙතෙන්ට. මෙතෙන්ට ශ්‍රද්ධාව හටගත්තොත්ින් හරියට අපිව කාටවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ ඇතිවන ප්‍රසාදයත් එක්ක, ඒ හදවතේ ඇතිවන ගෞරවයත් එක්ක ඇතිවන වීරිය මේ සමමස්නහරයට ඇටමදුරු කරා විනිවිද යනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ විරිය. විරියෙන් පස්සේ මොකද්ද? සතිය, සමාධිය, ප්‍රඥාව. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට මෙන්න මේ ගමන මගේ යනකොට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙ වඩනකොට සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩෙනවා, සතර රීතිපාද වැඩෙනවා, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග ආරක්ෂක මාර්ගය වැඩෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ ගමන් මඟ මේ බුදුදහමේ කියන සම්මා සතිය මයින්ඩ්ෆුල්නස් එක හුදකලා තන එකක් නෙවෙයි. ඒක පොතේට දිස්සනකටවල තියෙනට ඕන. ඒක සම්මා දිට්ඨි පුරේ ජවන් කියන පදනමේ ඉඳගෙන තියෙන සම්මා සතියක් වෙන්නට ඕන. ඒ සම්මා සතියට කලින් සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාමත් එක්ක යන සතියක් වෙන්නට ඕන. ඔන්න බුදුදහමේ කියන සතිය. ඔන්න බුදුදහමේ කියන මයින්ඩ්ෆුල්නස් එක. මෙන්න මේ විදිහට අපි මේ තේරුම් ගත්තොත් තමයි සැබවින්ම අපි බෞද්ධ සතිමත් බව බුද්ධිස් මයින්ඩ්ෆුල්නස් එක තේරුම් ගන්නට වෙන්නේ. එතකොට වර්තමාන හිදීට විතර ඒක සතිමත් බව වෙන්නේ නැහැ. වර්තමානින කියලා තියෙන එක හරි. වර්තමානයේ බොහෝ දිනෙක වර්තමානින්දම වුණු කරනවා. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට ලිවින් ඉන් ද ප්‍රසන්ට් මොමන්ට් කියන එක කියනවා. හැබැයි ඒක ප්‍රයිමරි ටෙක්නික් එකක් විදිහට විතරයි. එතන ඉඳගෙන අපි ප්‍රඥාවෙන් දකින්නට ඕනේ මේ දෙකම සම්පූර්ණ වුණොත් තමයි බුදුදහමේ කියන නියම සම්මා සතිය දිනුවෙන්නේ. අපි මේ කියපු කාරණා වලින් ප්‍රශ්නේ මාන තියන ගන්න පුළුවන්. දැන් අහනවා මොන යහන්නේම තියනවා නම් අහන්න මේට අදාළව ස්වාමීන් වහන්සේ අහනවා ඔව් අද සම්මාදිට්ඨි ඒකේ එක තැනක් තියෙන හැම එකම ආරස්මික මාර්ගයේ දැක් වෙනවා. ඒක තේරුම් ගන්න පිළිසින් දැනගන්න මාවත විදිහට දක්වන ආරස්මික මාර්ගය. ඇත්ත මේක ඇතුළත් වෙන ප්‍රධාන වශයෙන් පරිසම්පාදේ කාරණානේ. පරිසම්පාදේන කාරණා ටික තමයි දැක් වෙන්නේ. ඊට අමතරව දුක සත්‍ය තියෙනවා, කර්ම කර්මය ගැන තියෙනවා, ආසව ගැන තියෙනවා, තව කාරණා කීපයක් තන කර්ම දාසයක් වගේ දැක් වෙනවනේ ඒකේ. එතකොට ඒකෙත් පදනම මේක ඇත්තෙම වෙනසක් නැහැ. ඒකටින් චතුරාර්ය සත්‍ය දැනගන්න ඕනේ. ඒ කියන්නේ පටිසම්පාදේ එක කාරණයක් හරියට දැනගත්තත් ඔක්කොම දැනගත්ත වෙනවා. දැන් ගම්පති කියලා සූත්‍රයක් තියෙනවා. ගම්පති සූත්‍රයේ පැහැදිලිවම දැක්වෙනවා චතුරාර්ය සත්‍ය හතරම දැනගන්න ඕන කියන එකක් නැහැ. චතුරාර්ය සත්‍ය එකක් දැනගත්තොත් ඒක හරියට දැනගත්තා නම් අනිත් ඒවා දැනගත්ත වෙනවා. දෙකක් දැනගත්තොත් අනිත් දෙක දැනගත්ත වෙනවා. හතරම දේශනා කරන අවස්ථාවක් දැක්වෙනවා. හැබැයි කොමකින් දැනගත්තා දැනගන්නට ඕන මේ දුකේ හටගැනීම නිරෝධය දැක්කිනට ඕන. වේදනාව දැනගත්තත්, ආශ්‍රව ගැන දැනගත්තත්, සලයතන දැනගත්තත්, ඒ හැම දැනීමම අපි දැකගන්නේ එක්ක දුක සත්‍ය, එක්ක සමුදය සත්‍ය. එතකොට බුදුරජාණන් වහන්සේක දැනක ඇස පිළිසින් දැනගන්න ආකාරය දේශනා කරලා තියෙනවා. ඇස මේකයි කියලා. එතකොට ඇස ගැන විස්තරයක් කරනවා නම් ඇස පිළිසින් දැනගන්න කියලා ඒ සඳහන් කරන දුක සත්‍යයි. එතකොට ඇස සලායතන විදියට පරිසම්පාදයන්ගයක් විදියට දක්වනවනම් ඒ දක්වන්නේ සමුදය සත්‍යය. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන එතන තියෙන සලායතන වලට දාලා තමයි කියන්නේ. එතකොට ප්‍රහිණ කරපු ප්‍රහිණ කළ යුතු දෙයක් විදියට ඒ දක්වන්නේ. ඒ කියන්නේ ඒ වෙනට අවිද්‍යාවෙන් අරන් තින්නේ අපි. එතකොට ඒක සමුදය සත්‍යය. සමුදය සත්‍යම් පහකම්ම. එතකොට ඒ සත්‍ය තේරුම් ගැනීම අනිසත්‍ය තේරුම් ගැනීම හේතුවක් වෙනවා. එතකොට මේ සත්‍යස් බෝධිපාරසික ධර්මත් එවනම් පරිසම්පාදයේ තියෙන යංග ඔක්කොම එකට සම්බන්ධයි. එකක් තේරුම් ගත්තොත් අනිත් එක තේරුම් ගන්න එක හේතුවක් වෙනවා. දැන් ඒකනේ කිංසුකොම සූත්‍රය දැක්වෙන්නේ. ඒක එකගෙන් ප්‍රශ්න අර කොහොමද දෙටි සම්බන්ධ වෙන්නේ කියලා. ඒ තමන් පත්වෙච්ච පැත්තෙන් තමයි දේශනා කරන්නේ. එක්කෙනෙක් කියන නාම රූප බලන්නේ කියලා. එක්කෙනෙක් කියන සමුදේ වයාන්තය බලන්නේ කියලා. ස්පර්ශය බලන්නේ කියලා. මේ එක එක අංශ වලින් බලන්න පුළුවන් මේක. එනිසා තමයි කියන්නේ සුවාන වෙනකොට න්‍යාය 1000ක් දැනගන්නවා කියන්නේ. එක එක න්‍යාය වලින් දැනගන්න පුළුවන්. කුමකින් දැනගත්තත් අවසාන වශයෙන් අපි දැනගන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධයේ තවස්ථා ගානක් තියෙන එකක් තමයි විපාක මට්ටමේ ස්කන්ධ පංචකය. අවිද්‍යාවේ තියෙන පංච උපාදානස්කන්ධ මට්ටම. ඒ වගේම විදර්ශනා වඩන අවස්ථාවේ ස්කන්ධ පංචකයේ සමුදය බලන අවස්ථාව. එතකොට අපි තීරණය කරනවා තමන් දැන් කොතනද ඉන්නේ කියලා. අපි දැන් කොතනද ඉන්නේ කියලා. අපි දැන් ඉන්නේ පිළිසින් දැනගන්න මට්ටමේ දුක සත්‍ය තේරුම් ගන්න අවස්ථාවේද? නැත්නම් අර පරිසම්පාදයේ අංගයක් විදිහට දින සම්දේ සත්‍ය අංගයද දැන් අපි බැහැර කරන්න හදන්නේ? නැත්නම් විදර්ශනා වඩන අවස්ථාවේ ස්කන්ධ පංචකයක්ද? මෙන්න මේකෙන් කොතනද ඇතුළත් වෙන්නේ කියන එක ගැන අපට පැහැදිලි දැක්මක් තියෙනවා. එතකොට පරිසම්පාදයේ අංග එකක් තේරුම් ගත්තොත් අනිත් එකක් තේරුම් ගන්න වෙනවා. එකක් බැහැර කළොත් ධම්මලේ එක පුරුක අයින් කරාම ධම්මල නැති වෙනවා වගේ එකකින් සිදුනොත් අනිත් ඔක්කොම පිරිසිදු නැත්ත වෙනවා. දුරුකලා වෙනවා. එතකොට සලායතන ප්‍රහින කළත්, අවිද්‍යාව දුරු කළත්, තෘෂ්ණා දුරු කළත්, කුමනාංගය දුරු කරත් ඔක්කොම දුරු කරා වෙනවා. එකක් දුරු කරොත් ඔක්කොම දුරු කරා වෙනවා. එකක් පිරිසිදු නැගත්තොත් ඔක්කොම පිරිසිදු නැගත්ත වෙනවා. එකක් වැඩුවොත් ඔක්කොම වැඩුවා වෙනවා. එනිසා අවසාන වශයෙන් අපි මේ ධර්මයේ ඉඳලා විශේෂයෙන් ආරසිංහ මාර්ගයට අනුගතව අපේ ජීවිතය සකසා ගත්තොත් එහිදී විශේෂයෙන්ම සතිපට්ඨානය අපේ ජීවිතය තුළ පුහුණු කරවතින් සතර සතිපට්ඨානය වඩනවා කියන්නේ ස්කන්ධ පංචයේ පිරිසිදු දැනගන්නවා, සතර ආහාරයේ පිරිසිදු දැනගන්නවා, සතර විපල්ලාස දුරු වෙනවා, නාම රූප ප්‍රකට කරගන්නවා, විද්‍යාමුතේ සාක්ෂාත් කරගන්නවා. සතර සතිපට්ඨානෙ ફોකස් කරලා තියෙන්නේ ස්කන්ධ පංචයේ පිරිසිදු දැනගන්න. එතකොට කායන පස්සනා වඩනකොට අසුභේ සුභ විපල්ලාසය දුරු වෙනවා. කබලින් ආරාහණය ප්‍රකට කරගන්නවා. ඒ වගේ රූපස්කන්ධයේ පිරිසිදු දැනගන්න. වේදන පස්සනා වඩනකොට වේදනා ස්කන්ධය ප්‍රකට කරගන්නවා. ස්පර්ශ සංස්කෘතිය දැනගන්නවා. දුක්ඛේ සුඛ සංඥාව දුර වෙනවා. චිත්තානුපස්සනා වඩනකොට විඥාන ස්කන්ධය ප්‍රකට කරගන්නවා. විඥාන ආහාරය පිරිසිදු දැනගන්නවා. අනිත්‍ය නිත්‍ය සංඥාව දුර වෙනවා. විපලාසය දුර වෙනවා. ධම්මානුපස්සනා වඩනකොට ස්කන්ධ දෙකක් දැනගන්නවා. සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක ප්‍රකට කරගන්නවා. මනෝ සංකේතන ආහාරය පිරිසිදු දැනගන්නවා. අනාත්මයේ ආත්ම සංඥාව විපලාසය දුරු කරනවා. නාමය ප්‍රකට කරගන්නවා. ඒතර සම්පූර්ණ බුදුදහම කියන්නේ මෙන්න මේ වගේ එකට දිගටම විහිදලා යන මාර්ගයක් මේ කියන්නේ. හරියට සම්මාදිතිය ලැබුණා නම් මේ කුමනෝ කාරණයක් තේරුම් ගන්න යෝනි. එක කාරණයක් තේරුම් ගත්තොත් ඒ මිනිස්යලක්ම තේරුම් ගැනීමට උපකාරවත් වෙනවා. ඒ කුමක් කළත් අවසාන පදනම තමයි අපි ජීවත් වෙන වපසරිය තමයි ආරසිංහ මාර්ගය කියලා කියන්නේ. ඒ ආරසිංහ මාර්ගයේ ප්‍රධාන ස්ථානය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ සතිපට්ඨානයට තමයි පියවුරු මේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ භූමිය කියලා කියන්නේ. යම් තාක් වෙලාවක් සතිපට්ඨාන තුළ වාසය කරනවා නම් අපිට බාහිරින් අපිට දුකක් එන්නේ නැහැ කියලා. සතිපට්ඨානය අපි බෙන් වෙනවා නම් අපි මාර්ගය ළඟට යන්නේ. සතිපට්ඨානයත් එක්ක වාසය කිරීම, බුදුරජාණන් වහන්සේ සමග වාසය කිරීම, සතිපට්ඨානයෙන් බැහැර වාසය කිරීම මරුවා සමග වාසය. එහැට දක්න රූපේ බාහිර පේන රූපේ මට දැන් පේන්නේ බාහිර දැන් තියෙන රූපේ පේන්නේ කියලා බැලුවොත් අපි මාරේ ළඟ ඉන්නේ. සම්පූර්ණයෙන්ම ජරා මරණ විශ්වාස කරගෙන ඉන්නේ බාහිර රූපිට ඕන වෙලා අපිට දුක ගෙන දෙන්න පුළුවන්. හතරට පැහැදිලි නැද්ද නැත්නම් සමහර අහන තැන අහන්න පුළුවන්. ඇත්තේ මෙතන කියන්නේ සාස්ත්‍ර සූත්‍රයේ දෙකෙන දෘෂ්ටි දෙක. ඔබම තමයි කච්චානගත සූත්‍රයේ සඳහන් කරන්නේ අති සංකේවන අති සංකේව කියලා. ලෝකේ නිතරම දැන් දෘෂ්ටි දෙකක ඉන්නේ කො ඇත සහ නැත කියන දෘෂ්ටි වල. එහෙදි දේශනා කරන ස්කන්ධ පංචකයේ සමුදේ දකින්න කෙනා හේතු නිසා අස්මිත සතිදං හෝති ඉමස් උපාදායදං උපාජිත කියන ඇතිවීම දකින කෙනා ස්කන්ධ පංචකයේ සමුදේ දකින කෙනා නැත කියන අතට යන්නේ නැහැ. උච්චේ දාතට යන්නේ නැහැ. නාස්තික වාදයට යන්නේ නැහැ. ඒ හටගත් ස්කන්ධ පංචකයේ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වීම දකින කෙනා වය දකින කෙනා ඒක නෑ ඇත කියන අන්තයට යන්නේ සාසත අන්තයට යන්නේ නෑ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුර වෙන එකම දර්ශනය මොකද්ද? ඒ තමයි ආර්ය න්‍යාය පරිසම්පාදයේ ඉදම්පච්චතාවේ පරිසම්පාදයේ දැන ගැනීම. ඉදීමස්මිය සති දම් හොති ඉමස්මන සති දරන්න හොති ඉමස් උපාදාය දම් උපාජති ඉමස් නිරෝධාය දම් නිරෝධති කියන මෙන්න මේ දර්ශනය. මෙන්න මේ දර්ශනය කන්නිමිත සූත්‍රයේ ගත්තත් අවසානයේ මේ කාන්තාව සඳහන් කරන්නේ. හැබැයි අවසානාග අපේ බොහෝ විට සක්කෝ උජෝජ සෝජෝජ කියලා ඒ කරුණ ටික කියලා යනකොට විනාඩි 40ක් විතර ගිහිල්ලා මෛත්‍රී භාවනාව කියලා ඉවරනකොට තවත් විනාඩි 10ක් 15ක් විතර ගිහිල්ලා වැදගත්ම ගාථා කියනකොට වෙනව නැහැ. ඉතින් ඉවර කරන්න බලන්න. නමුත් ඇත්තටම කන්නිමිත සූත්‍රයේ අවසාන ගාථාවේ මුලින්ම කියනවා දර්ශනේ මුලින්ම ලබා දෙන්නට ඕන. Vision is first, then mission. Mission without vision is blind. Vision without mission is useless. එනිසා vision එකයි mission එකයි දෙකම අවශ්‍යයි. හැබැයි සම්මාදිට පුරේලවන් නිතරම දේශනා කරන vision එක මුලින් යන්නට ඕන. මේ ප්‍රතිපදා පුරන කාලෙන් අපි කොතෙන්ද යන්නේ කියන එක ගැන පැහැදිලි දැක්මකින් තමයි වැඩේ පටන් ගන්නට ඕන. නැත්තම් වනේ අන්ද ගජෝ විය කැලේ ඉන්න අන්ද වනේ අන්ද ඇතේ කව වෙනවා යන්නේ අනතන හැප්පෙනවා අහනහන එක හරි හොඳයි ගිය ක යනවා විවේචන කර කර යනවා මගටම කාලේ වැය වෙනවා අපි. ඒ නිසා අපි මේ යන්නේ කොතෙන්ටද? අපි යන්නේ අනුපාද නිරෝධයට. නිරෝධන්තයට යන්නේ ඇතෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපේ නිරුද්ධ වෙච්ච රූපයක් අපි දකින්නේ. ඒ දකින වේලාවෙදී ඒක සම්පූර්ණ අතීතෙට ගිහිල්ලා සහ ඒ අතීතෙට ගිහව දකින මේ සිතක් වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්නේ මේ යන්නේ කියලා. එය ඇත හෝ නැත කියන ගන්න අන්ත දෙකෙම දුර වෙන දර්ශනය කරා යන්නටයි මේ ධම්මග ඕනේ කියන මේ අවබෝධය සහිතවයි ධම්මග යන්න ඕන අපි. අන්නේ ධම්මගෙන් තමයි විශ්වසනීයත්වයක් ඇති වෙන්නට ඕනේ. මේ ධම්මග පිළිපැද්දොත් ලෝකේ අපි යම් තාක් දෙයක් කළ සැනසීමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන දේවල් අතුරින් ඉහළින්ම ප්‍රතිඵල ලැබෙන්නේ ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන්නේ සාර්ථකම ප්‍රතිඵල ලැබෙන්නේ මේ ධර්මයේ ප්‍රගුණ කිරීමෙන් ය කියන විශ්වාසනීයත්වය තියෙනකොට. සද්ධාතක තථාගත සම්බෝධි කියන්නේ මේකයි. සම්දිප්තික ආකාලිකෝ කියන්නේ මේකයි. මෙන්න මේ විශ්වාසනීයත්වය අපිට තියෙනවා නම් අපි හැකිතාව දුරට සතියෙන් වාසය කරන උත්සාහ කරනවා. එක මොහොතක් අසීම බැහැර වෙන්නේ. කොච්චර සතිමත් බව සතිපට්ඨානෙද වැදගත්ද කියන උපමාකෙන් දක්වනවා. බුදුඥාන වහන්සේගේම උදාහරණයක් තියෙනවා. එක්තරා කෙනෙකුට කිසියම් තෙල් භාජනයක් කියලා තියෙනවා. මේ තෙල් භාජනයේ සම්පූර්ණ කඩ දක්වාම පිරලා තියෙනවා. මේ තෙල් භාජනයේ මේ තැනට අරගෙන අරන් යන්න කියලා. අරන් යන්න තියෙන කොහෙන්ද? බොහෝම දක්ෂ රංගන ශිල්පියා රංගනය කරන වේදිකාවක් හරහා ඒ මිනිස්සු අසංවර ශීලීව හැසිරෙන මිනිස්සු මැදින් තමයි මේ තෙල් භාජනය අරන් යන තියෙන්නේ. මේ තෙල් භාජනය අරන් යනකොට පිටුපස්සෙන් එක්කෙනෙක් එනවා කඩුවකුත් අරගෙන. එක තෙල් බිඳක් හරි වැටුණොත් කඩුවෙන් ගෙලට ගහන්න බලාගෙන ඉන්නවා. සතිමත් බව මෙන්න මේ වගේ කියලා කියනවා. හැම මොහොතේම අර තෙල් භාජනය අරන් යන කෙනා ඊටාම සිහියෙන් අසංවර ලෝකයේ තුල සංයත සීලෙව යන වගේ අපටත් විෂම වූ ලෝකයේ බොහොම සංවර සීලීව මේ සතිමත් බව විපුණු කරන්න ඕන. අපේ සිතට සතිමත් බව විපුණු කරන්න ඕන. ඒ සතිමත් බව හිමුණු එක මොහොතේක චූරි දෙයක් අපේ මුළු ජීවිතෙම කඩාගෙන වැටේ. සමාජ මට්ටමේ අපි කඩන වැටුණත් අපි මාර්යා ළඟදී අපි අසරණ වෙනවා අපි පරාජය වෙනවා. අන්නේ මාර්යා ළඟදීවත් පරාජය නොවන විදිහට පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යක්ෂණ කම්පති අශෝකං විරජං කියම කියලා දේශනා කළේ මෙන්න මේ අර්ථය. පෙරලෙන් ලෝකයේ තුල අටලෝක ධම්ම තුල අකම්පිත මනසක් ඇති කරගෙන ක්‍රමයයි සතිපට්ඨානය තුලින් අපිට මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ දෙන්නේ. ඉතින් අපි මේ ධම්මග තේරුම් ගත්තොත් අපි දැන් පටන් සතිපට්ඨාන පුහුණු කරනවා. ඒක ආරම්භ කරන මුල්ම පියවර තමයි සෝසතෝ වාසසති සතෝ පස්සසති. අපි උපතින් අපේ අම්මගෙන් දායාද වෙච්ච උරුමය අපි භාවනා කමටහන විදිහට පාවිච්චි කරනවා. අපි ඉපදෙච්ච මොහොතේ අපේ අම්මවා සතුටුනේ අපි හුස්ම ගන්නව දැකලා. අපි අම්මගෙන් ලැබෙච්ච ලොකුම දායාදේ හුස්ම. අනේ හුස්ම පොදට අපට බුදු පියාණන් වහන්සේ භාවනා කමටහනක් එකතු කළා ආනාපානසති කියලා. අනේ ආනාපානසති කියන්නේ වඩනවා නම් ඒකම ආනාපානසති කමටහන වඩනකොට කාරණා හතරක් දිනු වෙනවා. ඒ හතර දිනු වෙනකොට තව කාරණා හතක් වැඩෙනවා. ඒ කාරණා හත වැඩෙනකොට දෙනක් සාක්ෂාත් වෙනවා. එකක් වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් දිනු වෙනවා. හතක් දිනු වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා. එමහත්ද? ආනාපානසති නම් එකම දහම් වඩනකොට සතර සතිපට්ඨානෙ දිනු වෙනවා. කාය වේදනා කිත ධම්ම කියන මේ හතර දිනු වෙනවා. සතර සතිපට්ඨානෙ දිනු වෙනකොට සත්‍ය බොජ්ජංගෙ වැඩෙනවා. සති ධම්ම විදිය, බිරිය, පීති, පස්සන්දි, සමාධි උපේක්ඛා කියන මේ හතර දිනු වෙනවා. බොධියංග මේ බොධියංගෙ වැඩෙනකොට විඥා නිමුක්ති කියන කාරණා දෙක සාක්ෂාත් වෙනවා කියලා. එතකොට මෙන්න මේ සදහම් මග කියන්නේ සම්පූර්ණම අපේ සතුට ලබා දෙන මාර්ගය. මේ ධර්ම කරුණ තමයි පාරාද සූත්‍රයේ දැක්වෙනවා. මහා සාගරයේට අසුරයන් සිත්තලා වාසය කරන හේතුවක් තමයි සාගර පතුලෙහි මිනිමුදු බඳු ඉතාම ලස්සන වටිනා දේවල් සම්පත් වෙලා තියෙනවා. අන්න ඒ වගේ මේ සමුද සාසයේ නැමැති මහා සයුරෙහි සාගර පතුලෙහි තැන්පත් වෙලා තියෙන අගනා මුතු මිනිබඳු අගනා වස්තුව තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. සතර සතිපට්ඨානේ, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉදිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්‍යබෝධ්‍යංග, ආරසංග මාර්ගය කියන මේ කරුණු. අනිත් පැත්තෙන් දේශනා කරනවා ආරසණගික මාර්ගය වඩනකොට සතිපට්ඨානය, සම්‍යක් ප්‍රධාන වීර්ය, ඉදිපාද, බලධර්ම, ඉන්ද්‍රිය ධර්ම, සත්‍යබෝධ්‍යංග වැඩෙනවා කියලා. මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි. අවසාන වශයෙන් ගත්තොතින් අපේ ජීවිතයේ තියෙන ලස්සනම ගමන් මාර්ගය වෙන්නට ඕන උජුකෝනාම සෝමග්ගෝ අභිහානාම සාධිතා කියන විදිහට ඍජු ලස්සන තීතුරු ගමන් මාර්ගය මොකද අපේ ජීවිතේ? ඒ තමයි ආරස්සංගික මාර්ගය. අනේ නිසා තමයි සංඝරත්නය කියන්නේ සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමිච්චිපටිපන්නෝ කියලා මේ වචනවලින් කියන්නේ මේ ආරස්සංගික මාර්ගයට බැසගත්තු කෙනාට. එතකොට අපේ ජීවිතේ මැප් එක වෙන්නට ඕන, මාර්ගය වෙන්නට ඕන මෙන්න මේ කාරණාට. මොන දේ කළත් අපි ආරස්සංගික මාර්ගයේ අංග සමග ඉන්නවා නම් අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි හැම මොහොතෙම නිවනට සමීප වෙමින් අනේ ගමන් මඟට මේ දර්ශනය සුවිශේෂී කාර්ය බලයක් ඉෂ්ට කරනවා. මේ දර්ශනය අපිට ලැබුණොත් අපිට ධර්මයේ හැසිරීම නෙවෙයි අමාරුව, ධර්මයේ හැසිරෙන්නේ නැතුව ඉන්න එකයි. අපි මේ ධර්ම දැනගත්තු දවසට හරියට අපිට අමාරු, හරියට මාර්ගයේ ගොඩ දැමීම වගේ මේ ධර්මයෙන් ඉවත් වෙන එක, ආරසික මාර්ගයෙන් ඉවත් වෙන එක තමයි අපිට දැන් අමාරු වෙන්නේ. ධර්මයේ හැසිරෙන එක තමයි පහසුම කාර්ය බවට පත් වෙන්නේ අපිට. දැන් බලන්න බොරුවක් කිව්වොතින්, නැත්නම් කේලමක් කිව්වොතින් කොච්චර හිතන අසහනයක්ද ඒක? බොරුවක් කිව්වොතින් ඒ බොරුව වහන තව බොරු කීයක් කියන්න ඕනද? ඒ බොරුව හැමතැනදී මේ විදිහට කියන්නත් වෙනවනේ. මතක බොරුවක් කිව්වොත් මතක තියාගන්නත් වෙනවා බොරුවක් කියලා. කේලමක් කිව්වත් ඒ වගේ කොයි වෙලෙක දැනගනින්ද කියලා බයයි. බලන්න දැන් මේ වගේ වෙන් වෙනකොට අපිට කොච්චර සැනසීමක් තියෙද කියලා. එහෙම ගිහලා ඊට පස්සේ ලෝභකම අඩු වෙනකොට පරිත්‍යාග සීලයේ පුරුදු වෙනකොට තවත් කොච්චර සාහනයක්ද? මෛත්‍රිය වඩනකොට තවත් කොච්චර සාහනයක්ද? නීවරණ දුරු වෙනකොට මේ ලෝකයේ ඉහළම සතුට ලැබෙනවා කියලා සඳහන් කළා. මේ ලෝකේ තරක් නෙවෙයි මනුස්ස ලෝකයේ දේවී ලෝකයේ ඇතුළු මේ මුළු කාම භූමියේම තියෙන සතුටට වඩා ඉහළ සතුටක් ලැබෙනවා මේ නිවරණේ ගැටපත් කිරීමත් එක්ක. කොයි තරම් නිදහසක් දබටනේ අපිට බ්‍රහ්මී වගේ මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. මේ මාර්ගය තමයි බුදුහමර මේ දේශනා කළේ. විශේෂයෙන් මේ රටේ ජීවත් වෙන හැටියට අපි කොච්චර වාසනාවන්තද. අපි කොයි තරම් දුක් දෙකකින් මිදලා ඉන්නේ. කොයි තරම් පහසුකම් ටිකක් අපේ වාසනා ගුණයට අපේ දක්ෂතාවයට අපේ පිනට ලැබෙලද තියෙන්නේ. මේ සියලක්ම ලැබුණේ නිකන් නෙවෙයි. මේ සියලක්ම අපට ලැබුණේ මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න ලැබෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ සියලුම පහසුකම් ටික සහ විශේෂයෙන් අපේ යෝන් බව අපේ නිරෝගී බව අපේ ජීවිතේ ලස්සනම කාලය මේ සම්බුදු සසුන සඳහා දෙකම කරන්නට ඕන. බුදුදහමේ තියෙන උපරිම ගුණාංග ටික මේ ජීවිත කාලය තුළ උපරිම අපි ප්‍රැක්ටිස් කරන්න ඕන. අපට එදා සීළු වටා පිටාව සීළු පහසුකම් සීළු උපකාර අපට ලැබෙනවා. එහෙම කළොත් මේ ජීවිතය අපිට විතරක් නෙවෙයි තව බොහෝ දෙනෙකුට ආවද මිනිස් පාවතිනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංඝෝ පවජමානාන මේ සංඝයා මෙහි මත ගමන් කරන ඇතුරෙන් උතුම්ම පිරිස කියලා. හාමුදුරු කෙනෙක් නිකන් මාර්ග ගමන් කළත් දකින්න මිනිස්යාට කියහපත ශාන්තිය සැනසීම. අපි ධර්මය දේශනා කරොත් ඊටත් වඩා මිනිසුන්ට යහපත. අපි ධර්මානුකූලව ඉන්නකොට අපිට දන් හැන්දක් හරි කවුරු හරි බෙදෙනවා නම් ඒක අපිට විතරක් නෙවෙයි අපේ දෙමෝපියන්ට පියගේ ඥාතියට පින් වැඩම දෙයක්. ඒ නිසා අපේ ජීවිත බොහොම වටිනා ජීවිතයි. ඒ ජීවිතවල වටිනාකම උපරිම ලෙස වැඩි කරන්නටයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයන් අපට දේශනා කළේ. ඒ නිසා අපේ ජීවිත කොයි මොහොතේ නැති වෙද කියන්න බෑ. දැන් මෑත කාලේ අපි දනවා ආන්දුරු බොහොම අඩු වයසෙන් ජීවිතයෙන් සමු ගන්නවා. නොයෙක් හේතු මත. ඉතින් අපේ ජීවිතවල කොයි ඉරණමක් ඉදිරිපත් තියෙද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ වෙච්ච වෙලාව මේ ධර්මයන් උපරිම ලෙස අපි පුහුණු කරන්න විශේෂයෙන් සතිපට්ඨානය පුහුණු කරන්න. ආනාපාන සතියෙන් පටන් ගන්නකොට අපි කය ගැන දැනගත්ත වෙනවා. වේදන ප්‍රසන්න වඩනකොට සිතර කයට එන සැප දුක් උපේක්ෂා වේදනා අපි දැනගන්නවා. ඒ වේදනාව ස්පර්ශ නිසහටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන අනත්තතාවය දකිනවා අපි. අනිත්‍යතාවය දකිනවා. චිත්තාන ප්‍රසන්න වඩනකොට හිතේ තියෙන සිතේ ස්වභාවය සරාගම් චිත්තන්ති බජානාති. රාග සහිත සිතක් නම් රාග සහිත කියලා දැනගන්නවා. විතරාගම් වාචිත්තම් සදෝසං වා විතදෝසං වා සමෝහං වා විතමෝහං වා සෞත්‍තර අනුත්තර මහාගත අමහාගත විමුක්ත අයිමුක්ත මේ ආදි වශයෙන් අපි සතිපට්ඨානේ සම්පූර්ණම නෙවෙයි සති නිමිත්ත හිත තිබ්බ ගමන්ම මුළු සිතම පේන ගන්න දැන් එන්නේ ශ්‍රද්ධාවෙන්ද පරිත්‍යාග සීලයෙන්ද මාන්නෙන්ද ද්වේෂෙන්ද තමන්ටම තමන් ඉස්සරහ කන්නඩියක් ඇල්ලුවා වගේ තමන්ට සිතිවිලි කුසල සිතිවිලි වැඩි වෙන මොහොතේ තමන්ට ලොකු සතුටක් ඇති වෙනවා. අකුසල සිතිවිලි එනකොටම අට්ටි යටි හරයි දෙනිගොච්චති. ඒක නැත්තා දැඩි පිළිකුලට යුගුස්සාවට පත් වෙනවා. ඉක්මනට බහැර ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. පංච නීවරණයන් එනකොට නීවරණවල ස්වභාවය දැනගන්න. ඒ වගේම කුසල් පැත්තේ සත්‍ය බොජ්ජංග වැඩෙන ආකාරය දකිනවා. චතුරාර්ය සත්‍ය, ස්කන්ධ, ධාතු, ආයතන මේ මොහොතේට ප්‍රකට වෙනවා ධර්මානුපස්සනාව වඩනකොට. අවසාන වශයෙන් අපිට වඩන්න තියෙන්නේ මේ වර්තමානෙ තුල හිත තියාගෙන හැම මොහොතේම මේ සිත සමුදය ධර්මානුපස්සී විහෙරති, පය ධර්මානුපස්සී විහෙරති. මේක හට ගන්නව නිරුද්ධ වෙනවා කියලා දකින්න. මේ දහම් මාගේ අපි ඉන්නවා නම් අපි යම් තාක් ජීවිතේ දැහැම දේවල් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියල්ලක්ම මේ සුචරිතවත් දහම මගෙන් තමට ළඟා කරලා දෙනවා. අම්පි ලොකු ආයාසයක් දරන දෙයක් නෑ. අපි කැමති හොඳම දේ බලාපොරොත්තු වෙනවටත් වඩා ඉක්මනින් බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් පහසුවෙන් අපේ ජීවිත තුළ අපට ළඟා කරගන්නට මේ උතුම් දහම් මාර්ගය අපට ආශිර්වාදයක් වෙනවා. ඉතින් එහෙම කරන්නට අපේ ස්වාමීන් වහන්සේලාට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. තව ප්‍රශ්න එහෙම අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ආත්මයෙන් අර විඥානේ අපි මේ දකින ලෝකය යථාර්ථවාදී නෙමෙයි. යථාර්ථවාදී කියන්නේ මේක ඇත්ත, මේක සාපේක්ෂයි. අපි මේ දකින ලෝකය සම්මුති ලෝකය. මේ ඇහැට රූපයක් පේනවා නම් මේ දකින ලෝකය තමන්ගේ ලෝකයට සාපේක්ෂ දෙයක් ඒක. දැන් මෙතන තියෙන කිනම වහන්සේ අපි දකින කොට අපට සත්‍යක් එන්නේ. අපි මනිනවා අද්දක තියෙනවා. මේ රූපියම දකිනවා වෙනත් ආගමක කෙනෙක් බුදුදහම ගැන දාන බුදුදහමත් එක්ක දැඩි යමනාප දෙගෙනෙන් තාකිනවා මේක. එයාට මොකද වෙන්නේ? එයාට ද්වේෂයක් හට ගන්නවා දැන් මේ. මේ පිළිම වහන්සේ මෙයාට සතෙක් කියනවා දැන් මේ. මේ කරි මොකේ කරි සතෙක් කියනවා, කොමි ටිකක් කියනවා, වේව ටිකක් කියනවා, මේක ආහාර කරගෙන ඉන්නවා දැන් මේ. මේක වාසස්ථාන කරගෙන ඉන්නවා. එයාට මේක පේන්නේ කොහොමද? එයාට වෙනත් විදිහකට මේක පේන්නේ. අපේ ශරීරය බලන අපේ ශරීරයේ ලක්ෂණ ශරීරයක් කියලා අපි හිතන ඉන්නවා. මේ ශරීරෙම වෙන පණෝ හිමි ඉන්නවා. එයා හිතන්නේ එයාලගේ ගමයි කියලා මේ. එයාලා ගෙදරයි කියලා මේ හිතන්නේ. එතකොට මේ පේන ලෝකය ඒ පුද්ගලයාගේ මනසට සහ ආයතනවලට සාපේක්ෂව නිර්මාණය කළ දෙන ඒ පුද්ගලයාගේ ලෝකය. ඇත්තම වැදගත් වෙන්නේ ඒකම නෙවෙයි. ලෝකය එක එක අයට එක එක විදිහට පේනවා කියන එක බෞද්ධයන් විතරක් නෙමෙයි අද විද්‍යාවත් පිළිගන්න තියෙනවා. පේන විදිය එක එක පුද්ගලයාට වෙනස් කියන එක. ඒක කියනම නෙවෙයි බුදුහාරප පාඩුනේ. බුදුදහමේ තියෙන වැදගත්ම දේ තමයි රූපේ ඇත්ත උනත් රූපේ කාටත් එක වගේම පෙනෙන්න උනත් පුළුවන්. රූපේ පොඩ්ඩක් වෙනස්ම වී තියෙන උනත් පුළුවන්. හැබැයි ඒක නෙවෙයි බුදුදහමේ වැදගත් කොට සලකන්නේ. බුදුදහමෙන් අවධානය කරන්නේ මොකද්ද? මේ පේන රූපය වර්තමානයේදී කවදාවත් පිළිසින් දැනගන්න බෑ කියන එක. ඒ දකින රූපය තේරුම් ගන්න වෙලාවේදී සම්පූර්ණයෙන්ම රූපේ නිරුද්ධ වෙච්ච ලෝකෙක මනසෙ නොවේ මේක දකින්නේ කියන මෙන්න මේ අදාර්ථය බුදුහාම අනාවරණය කළේ. බාහිර පේන රූපේ රූපේ රත්තරම් රූපයක් වෙන්න පුළුවන්. ඒ රත්තරම්ව මේ ලෝකෙන සියලුම සත්‍යන තේරිලා වටිනාකමක් දැනගන්නවත් වෙන්න පුළුවන්. ඒ රත්තරන් රූපේ පොඩ්ඩක්වත් වෙනස් නොවෙනුනත් පුළුවන්. හැබැයි ඒකෙන් නෙවෙයි දක්ෂතාවයේ ප්‍රඥාව බලන්නේ. ප්‍රඥාව බලන්නේ දුක නිදහස් වෙන්නේ කොහොමද? මේ දකින රූපය ඇසට කණ්ඩයක් වෙනවා. දකින මොහොතෙහි පඨවි ආපෝ තේජෝල එකතුවක් සංගතියක් තියෙනවා. ඒ සංගතිය තීරණය වන්නේ මගේ ලෝකයට සාපේක්ෂව, මගේ ලෝකයට සාපේක්ෂව ඒ දකින ලෝකය මා තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ රූපයේ නිරුද්ධ වෙච්ච තැනක කියන අවබෝධයයි බුදුදහම දෙන්නේ අපට. එතකොට ඒ පේන බාහිර ලෝකය ඇත්ත වශයෙන් තිබ්බත් එකයි නැතුණත් එකයි අපට. ඒක අදාළ වෙන්නේ අපට. ඒ සියල්ලක්ම තමන්ගේ ලෝකෙට අනුරූපව මේ මොහොතේ ගොඩනගා ගන්න ලෝකයක් කියන එක තමන් දන්නවා. අනේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස දිව්‍ය පුත්‍රට දේශනා කළේ ඉමස්මින් ඒව බ්‍යාමත්තේ කලේබරිය සසඤ්ඤෙමි ලෝකංච පඤ්ඤේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධලම් මේ පටිපදන්නේ කියලා. මේ බබයක් සමන වූ සංඥා සහිත වූ ශරීරය තුළම ලෝකයක් ලෝක සමුදයක් නිරෝධයක් ප්‍රතිපදාවක් දේශනා කරනවා කියන්නේ ඒකයි. එනිසා මේ පේන ලෝකය මගේ මට සාපේක්ෂ ලෝකයක් මේ තියෙන්නේ. ඒ පේන ලෝකය මට සාපේක්ෂ වගේම මගේ මේ මොහොතේ මනසට සාපේක්ෂ ලෝකයක් මේ තියෙන්නේ. මගේ හිත වෙනස් වුණොත් මේ මොහොතේම ආයතන වෙනස් වෙනවා, මේ මොහොතේම බාහිර රූපය වෙනස් වෙනවා. දැන් අපි දීපජක් ඥානය වගේ ලබා ගත්තොත්, දීපසෝත ඥානය ලබා ගත්තොත් මේ මොහොතේ පේන ඇස මේ මොහොතේ ඇහෙන කන නෙවෙයි, ඊට වඩා විශාල පරස්පරයක් අපිට දකින්න පුළුවන්. මේ මොහොතේ අපිට නොපෙනෙන අමනුෂ්‍යයන් මේ වටා ඉන්න දෙවියන් හෝ ප්‍රේතයන් මොහොතෙන් ටිකක් අපිට පේන්න ගන්න ඇස වෙනස් වෙනවා. මනස කියන්නේ යමක් දැනගන්න ස්වභාවයද? ඒක තනියම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මනසක් කියන්නේ යමක් සිතන ස්වභාවය කියලායි දැනගන්න ස්වභාවය කියලායි කියන්නේ. එතකොට ඒක ආයතන 6 ඔස්සේ සිද වෙනවා. ඇසෙන් දකිනකොට ඒක චක්කු විඥානය කියලා කියනවා. කනෙන් දැනගෙනකොට සෝත විඥානය කියලා කියනවා. නාසයෙන් යම දැනගන්නකොට ගහන විඥානය කියලා කියනවා. දිවෙන් දැනගන්නකොට ජීවහ විඥානය කියලා කියනවා. කයින් දැනගන්නකොට කාය විඥානය කියලා කියනවා. සිතින් දැනගන්නකොට මනෝ විඥානය කියලා කියනවා. එතකොට සිතේ මූලික ලක්ෂණය යම දැනගන්න සිතන ස්වභාවය. ඒ සිතන ස්වභාවයටයි විඥානය කියලා කියන්නේ. නමුත් ඒ විඥානය පංචවෝකාර භව සත්‍යයන් විදිහට අපට තනි කරම විඥානේ සාධිනව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ විඥානයත් එක්ක අනිවාර්යයෙන්ම ඊට අදාළ චෛතසික ක්‍රියාත්මක වෙනවා. දැන් අපි ධර්මයේ කියන්නේ සිත සමගම ඉපද සිත සමගම නැති යන සිතගත් අරමුණම ගන්නා කියලා කියනෝනේ. චිත්ත චෛතසික දෙක එකටයි යන්නේ. ඒ සිතට සාපේක්ෂ පාරණ චෛතසික තියෙනවා. අඩුම වශයෙන් සබ්බචිත සාධන චෛතසික හතක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකදක ජීවිතේ මනසිකාර කියලා. ඊට අමතරව ප්‍රකීර්ණක විදියට විතක්ක විචාර ආජමක විරිය පීති ඡන්ද කියලා ප්‍රකීර්ණක ආදී මේ වගේ චෛතසික ගානක් ඒ විඥාණයට සාපේක්ෂව ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ විඥානයේ තියෙන ලෝකයේ තුල චිත්ත චෛතසික විතරකුත් නෙවෙයි පංචවෝකාර භව සත්‍යයන් විදිහට අපිට ස්කන්ධ පංචකයක් පනවල තියෙනවා. මේ පහ වෙන් කරන්න බෑ. පහයකට සම්බන්ධය කොහෙලෙත් යන්නේ. ඔව් මම කියන්න නේද? ඇති වෙන තියනවා නම් ඇති වෙන තියෙන තිස්කණ්ඩ පංචකය නිරුද්ධ වෙන තියනවා නම් නිරුද්ධ වෙන තියෙන තිස්කණ්ඩ පංචකය මේකම තමයි ප්‍රත්‍යඥාන කෙනාට ශේක වෙන්නත් ශේක කෙනාට අශේක වෙන්නත් අශේක වූ රහතන් වහන්සේ පිරිනිවන් දෙක් සුවදායි වාසය කිරීමත් සඳහා දේශනා කරපු එකම ප්‍රතිපදාව මේ රූප ආදී ස්කන්ධ පංචකය සම්බන්ධයෙන් බලන්න කියලා. කුමක් දැක්කත් මේ දැකීම කියන්නේ ස්කන්ධ පංචකයක හටගෙන නිරුද්ධ වීම කියලා දකින්න එක. මේකයි යථාර්ථය. ඒ ස්කන්ධ පංචකය තමන්ගේ ලෝකයට සාපේක්ෂව නිර්මාණය වෙන ලෝකයක් මේ තියෙන්නේ. එතකොට මේක දකිනකොට දකින්න දකින්න අවිද්‍යාව භව තණ්හා දුරු වෙනවා. ඒ වගේම විඥාන මුක්තිය සාක්ෂාත් වෙනවා, මාර්ගය වැඩෙනවා. චතුරාර්ය සත්‍ය ප්‍රකට වෙනවා. අවසාන වශයෙන් යථාභූත ඥාන දර්ශනය කියන්නේම මේ ස්කන්ධ පංචකයේ සම්බන්ධය බැඳීම, උද්‍යප්පේ ඥානයි. හැම වෙලාවෙම ජීවිතය කියන්නේ මේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වීම. එතන විඥානයක් තියෙනවා. හැබැයි මේ විඥානය අර මායූප මංච විඥානක් කියන මායාවක් කියන විඥානය නෙවෙයි එතන තියෙන්නේ. එතන තියෙන විඥානය, එතන තියෙන සිත ප්‍රඥාවත් එක්ක මුසු වෙච්ච විඥානය. ඒ විඥානය ප්‍රඥාවෙන් වෙන් කරන්න බෑ. ඒ විඥානය තමයි බුදුරජාණන් වහන්සේගේ දහම් තුල අගය කළ තියෙන්නේ. හැබැයි ඒකවත් නිත්‍ය සපාත්මයෙන් තියෙන දෙයක් හැටියට නෙවෙයි සඳහන් කරලා තියෙන්නේ. ඒ න්‍යාය වලින් එකද බැහැර වෙනවා. හොඳ එහෙනම් කාලයක් තිබුණා තියෙනවා. බොහොමත්ම පින් සාදාන වැසුම්කන් සිටීමත් ප්‍රශ්න ඇසීමත් පිළිබඳව අපි හැමදෙනා වහන්සේටම පින් දෙනවා. සම්වහන්සේලාගේ ඉවසීම, සහභාගීත්වය, ධර්මයට කැමැති බව මේ සියලුම ගුණාංගයි මේ හැමදේකින්ම අපට ප්‍රකට වෙන්නේ. ඉතින් හාමුදුරන් වහන්සේට වාග් වැඩ කඩිනු කියන මන්දේ ඒ සියලක්ම කැප කළා. මේ දුර බැහැ නිදල වැඩම කළේ ධර්මයට, විනයට, ශාසනයට, සංඝයාට දෙන ගෞරවය, ආදරය, සෙනෙහස නිසා ඉතින් මේ සියලු කුසල ධර්ම තුළින් ජනිත කරගත් මේ පුණ්‍ය ඵලය අප හැම දිනාටම උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නින්භයං සෝකං පන්තා ච නිස්සෝකං වන්තෝ සම්බේ